සාදු සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා බුදු රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති දන්තෝසෝ භගවා ධමථාය ධම්මං දේසේති සන්තෝසෝ භගවා සමථාය ධම්මං දේසේති පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති ගෞරවනීය ස්වාමින් වහන්සේලගේ නමස්කාරයි ශ්‍රද්ධාවන්ත පින්තුනි බර්ක්ලි බෞද්ධ විහාරස්ථානයේහි 2017 වර්ෂයේ සිදු කෙරෙන වෙසක් සීල වැඩසටහනයි දැන් මේ ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වෙසක් පොහොයක් කියලා කියන්නේ ඔබ හැම දෙනාම දන්නවා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කරන බෞද්ධයන්ගේ ප්‍රධානතම ආගමික දිනය තමයි වෙසක් පොන් පොහොය දිනය කියලා කියන්නේ. ඉතින් වෙසක් පොහොයක් ළඟා වෙනකොට අපේ හිත් බොහෝම බුද්ධ ආලම්බන ප්‍රීතියෙන් සතුටෙන් ශ්‍රද්ධාවෙන් දිනු වෙන කාලයක්. ඉතින් වෙසක් කොඩි ලෙල දෙනව දකිනකොට වෙසක් පහන් දැල් වෙනකොට වෙසක් කොහොඩ පත් වෙනකොට අපේ හිතට කුඩා කාලෙන් ලොකු සතුටක් ලැබෙනවනේ. ඉතින් කුඩා කාලේ අපි වෙසක් කාලයක් එනකන් ඇතැමිට බලාගෙන ඉන්නේ. බොහොම සතුටෙන් ගත කරන්න. ඉතින් ඒ නැවුම් ගතිය ඇතැමිට සිංහල අවුරුද්දට වඩා අපි සතුට වෙන කාලයක් තමයි වෙසක් සමය කියලා කියන්නේ. ඉතින් පින්තුනි වෙසක් පොහොය දිනකදී අප සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම සම්බුද්ධත්වය සහ පිරිනිවන් පෑම කියන මේ තෙමගුලයි අපි වෙසක් පොහොය දිනේදී සමරන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ ඉපදුනේ මේ වගේ වෙසක් පොහොය දිනයක. එහෙම ඉපදිච්ච බුදුහාමුදුරුවෝ වයස අවුරුදු 35 දී සම්බුද්ධත්වයට පත් උනේ අද වැනි දවසක. ඒ වගේම උන්වහන්සේ අවුරුදු 80ක ජීවිතයක් ගත කරලා අවුරුදු 45ක බුද්ධ ජීවිතයක් නිමාවට පත් කරලා පිරිනිවන් පෑවෙත් අද වගේ දවසක. ඉතින් මේ දින තුනම එක දිනක සිදුවෙච්ච නිසා අපි වෙසක් පොහොය සමරනවා. ඉතින් මුල් කාලේ බෞද්ධයන් විතරයි වෙසක් පොහොය සමරුවේ. වර්තමානයේ ලෝකෙමය මේ වෙසක් ඩේ කියන එක බොහොම ඉහළින් සමරනවා. පින්වතුනි වෙසක් දිනයක දවසකදී අපි ඉගෙන ගත යුතු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි බුද්ධ චරිතය. බුදුහාඳුරන්ගේ ජීවන චරිතය අපි වෙසක් පොහොය දවසේ ඉගෙන ගන්නවා. ඒ වගේම බෞද්ධ ඉතිහාසය ඉගෙන ගන්නවා අපි. බෞද්ධ ඉතිහාසය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් මේ ශාසනය පැවතිච්ච ආකාරය අපි ඉගෙන ගන්නවා. ඒ වගේම බුද්ධ ධර්මය ඉගෙන ගන්නවා. බුදුහාඳුර මොකක්ද අපට දේශනා කළේ කියන එක. ඒත් මෙන්න මේ කාරණා තුන තමයි විශේෂයෙන්ම අපි මේ වගේ දවසකදී ඉගෙන ගන්නට ඕන. මතකද කාරණා තුන? බුද්ධ චරිතය, බෞද්ධ ඉතිහාසය, බුද්ධ ධර්මය. බුද්ධ චරිතය, බෞද්ධ ඉතිහාසය, බුද්ධ ධර්මය. එතකොට බුද්ධ චරිතය කිව්වහම උන්වහන්සේගේ මේ අවුරුදු 80 ජීවිතේ විතරක් නෙවෙයි. ඒ තත්ත්වයටපත් වෙන්න උන්වහන්සේ අතීත බෝසත් කාලේ ගත කරපු චරිතය ගැන අපි ඉගෙන ගන්නට ඕන. සාමාන්‍යයෙන් අපි 550 ජාතක කියලා කිව්වට ඊට වඩා අති දීර්ඝ කාලයක් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට සඳහා නොයෙක් විදිහේ ගුණධම් පූර්ණණය කළ තියෙනවා. අන්න ඒ කරුණ ගැන අපි තේරුම් ගන්නට ඕන. ඊළඟ කාරණේ තමයි බුදුහාඳුරුව සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 85 දී එතෙන් පටන් ගත කරන අවුරුදු 45 ජීවිත කාලය උන්වහන්සේ ගත කරපු ආකාරය. ඒ වගේම බුදුහාඳුරුව පිරිනමකට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා මේ ධර්මයේ රැක ගන්නට දරපු උත්සාහය වසර 2561 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය අද අප සමරන්නේ ඒ කාලය තුල ස්වාමීන් වහන්සේලා මේ ශාසනය රැගෙන ආපු ආකාරය, ලෝකයේ බුදුදහම ව්‍යාප්ත වෙච්ච ආකාරය. එන්න මේ ගැන අපි දැනගන්නට ඕන. ඒ සියලටම වඩා පින්නතුනි වටිනාම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. උන්වහන්සේගේ මැසේජ් එක මොකද්ද කියලා හොඳට දැනගන්න ඕන අපි. පින්නතුනි මෙන්න මෙතෙන්ට තමයි අපි ප්‍රධාන වශයෙන් මෙන්න ඕන කාරණය. මොකද උපතින් බෞද්ධ වෙච්ච බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අපි හොඳට බුද්ධාගම දන්නවා කියලා. මේක තමයි අපට වැරදෙන ලොකුම කාරණේ. මොකද අපි පොඩි කාලේ දහම් පාසල් ගියා, හාමුදුරුවෝ ආශ්‍රය කළා, බණ පොත්පත් තිබුණා, ඉස්කෝලේදී අවුරුදු ගාණක් ඉගෙන ගත්තා. අපි හිතන් ඉන්නේ අපි හොඳට බුද්ධාගම දන්නවා කියලා. දන්නවා තමයි මේ බොහෝ දෙනෙක්. හැබැයි පින්නතුනි උපතෙන් බෞද්ධ වෙච්ච අයට වඩා උපතෙන් බෞද්ධ නොවෙච්ච අය බොහෝ විට ධර්මයේ ගැඹුරට ගිහිලා දකින විතරක් නෙවෙයි, ඒව ප්‍රායෝගිකව ඒගොල්ලන් ප්‍රැක්ටිස් කරනවා. එනසම් මෙන්න මෙතෙන්දී අපි හුඟක් සැලකිලිමත් වෙන්නට ඕන. විශේෂයෙන්ම ලෝකයේ තියෙන අනිත් දහම් අතුරින් බුදුරජාණන් වහන්සේගේ දහම ගත්තොත් වෙනත් ආගම් දර්ශනත් එක්ක සමාන පැත්තකුත් යනවා. යම්කිසි දුරක් යනකම් සමානව යනවා. හැබැයි යම්කිසි තැනක ඉඳලා ඒ සමාන බව වෙනස් වෙලා ගමන් මාර්ග දෙකක යනවා. 40% විතර යනවා සමාන අනිත් අයත් එක්ක යන්න පුළුවන්. ලෝකයේ ආගමික සාස්ෘත් එක දර්ශනත් එක්ක යන්න පුළුවන්. හැබැයි යම්කිසි තැනකදී මේ දෙක වෙන් වෙලා යනවා. බුදුදහම උඩුගම් බලා යනවා, අර ඔක්කොම යටිගම් බලා අනුසෝතගාමී දහමක් විදියට යනවා. බොහෝ දෙනෙක් පින්නතුනි හිතන්නේ අර මූලික ටික විතරක් දැනගෙන හැම ආගමකම දහමකම කියන්නේ එකම දෙයක් කියලා. ඒ නිසා තමයි සමහර අය කියන්නේ පන්සලේ, පල්ලියේ, කෝවිලේ දැල්වෙන්නේ එකම පහනයි කියලා. එහෙම කියන්නේ පින්නතුනි අර මූලික ටික විතරක් දන්නයි. එතෙන් දෙකම විතරක් සමාන බවක් තියෙන හැබැයි යම් කිසි තැනකද තියනවා සම්පූර්ණ බුදු දහමේ කියන දේ වෙනස්. බුදු දහමටම විතරක් ආවෙනික වෙච්ච, අනන්‍ය වෙච්ච කාරණා ටිකක් තියෙනවා. අන්න ඒ ටික අපි ඉගෙන ගත්තොත් තමයි සැබෑ ලෙසම අපි බුදු දහම ඉගෙන ගන්නවා වෙන්නේ. ඒ විතරක් නෙවෙයි වෙනතනි. අන්න ඒ ටික ඉගෙන ගත්තොත් තමයි අපි දන්නේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලාද කියලා. ඒ ටික ඉගෙන ගන්නකම් අපි ඇත්තටම බුදුහාඳුරු කෙනෙක් ලෝකයේ පහළ වුණාද කියලාවත් දන්නේ නැහැ. අපි ඇතැම්මිට ගෙදර බුදු පිළියක් තියෙන පුළුවන්. පොඩි කාලේ නම් බුදු පිළිනට වැඳ වෙන්නත් පුළුවන්. චිත්‍රවලට බුදුහාඳුරුව කැඳ වෙන්නත් පුළුවන්. හැබැයි ඇත්තටම අපි බුදුහාඳුරෝ ලෝකයේ පහළ වුණාද කියලා දන්නේ මෙන්න මේ විශේෂ කාරණා ටික දැනගැනීමත් එක්ක. එනිසා මෙන්න මේ විදිහට පින්නතුනි බුදු චරිතය, ශාසන ඉතිහාසය සහ බුද්ධ ධර්මය කියන මේ තුන අපි ඉගෙන ගන්නට ඕන. උපතින් බෞද්ධයන් විතරක් නෙවෙයි පින්නතුනි. වර්තමානයේ බොහෝ විශ්වවිද්‍යාලවල, පාසල්වල බුදු දහම උගන්වනවා. ඒ විතරක් නෙවෙයි බොහෝ දෙනා මේක ප්‍රායෝගික කරන්න උත්සාහ කරනවා. මොකද ධර්මයේ තියෙන විශේෂත්වයක් තමයි ධර්මයේ තියෙන සාන්දිට්ඨික ගුණය නිසා. මෙලොවදීම මේකේ ආනිසංස දකින්න පුළුවන්. ඒ නිසා බොහෝ දෙනෙක් මේක වර්තමානයේ ප්‍රැක්ටිස් කරනවා. මේක රිසල්ට් එක ගන්න. ලොකු උත්සාහයක් දරනවා. ඒ නිසා අපි හුඟක් වාසනාවන්තයි. අපේ උපතින්ම බෞද්ධ වීම ගැන අපි හුඟක් සතුටු වෙන්නට ඕන. අපිට මේ වාසිය ලැබිලා තියෙනවා. හැබැයි අපි නිහතමානී වෙන්නට ඕන ඒ දහම පුළුවන් තරම් ඉගෙන ගන්න. මොකද පින්නතුනි අද අප ඉගෙන ගන්න ලෝකේ තියෙන දැනුම් සම්භාරය අපි යම් කිසි විද්‍යාවක් හරි භාෂාවක් හරි යම් කිසි දෙයක් අද අපි ඉගෙන ගන්නවා නම් ඒ ඉගෙන ගන්න දැනුම් සම්භාරය අවුරුදු 1000ක 2000ක වැඩිම වුණොත් අවුරුදු 10000ක දැනුම් සම්භාරයක් තමයි අද අපි ඉගෙන ගන්නේ. පාසල් වලින්, කොලෙජ් වලින්, විශ්වවිද්‍යාල වලින් මේ ඔක්කොම වගේම ඉගෙන ගන්න දැනුම් සම්භාරය, ඥානය, තාක්ෂණික ඥානය මේ සියල්ලක්ම අවුරුදු 10000ක දැනුමක් මෙය අපි ඉගෙන ගන්න. නමුත් පින්නතුනි බුදුදහම කියලා කියන්නේ වසර කීයක අධ්‍යක්ීමක්ද? වසර කීයක රිසර්ච් එකක්ද? පින්නතුනි සාරාංශික කල්පලක්ෂයක අධ්‍යක්ීමක් තමයි බුදු ධර්මය කියලා කියන්නේ. සාරාංශික කල්පලක්ෂය කරපු පර්යේෂණයක රිසර්ච් එකක ප්‍රතිඵලයක් තමයි බුදුදහම කියලා කියන්නේ. ඒ නිසා මෙන්න මෙතෙන්දි පින්නතුනි අපි හුඟක් සැලකිලිමත් වෙන්නට ඕන. ලෝකයේ බිහිවෙච්ච බුද්ධිමත් කෙනෙක් ඉන්නවා නම් බෞද්ධ වෙන්න ඕනේ. ඕනෑම බුද්ධිමත් කෙනෙකුගේ ජීවිතයේ ප්‍රධානතම ඉලක්කයක් වෙන්නට ඕන මේ බුදුදහම මොකක්ද කියන එක ඉගෙන ගන්න. ලෝකයේ බිහිවෙන බුද්ධිමත් අය පින්නතුනි ලෝකයේ ඉගෙන ගන්න විෂයන් අතුරින් සබ්ජෙක්ට්ස් අතුරින් ප්‍රධානතම විෂයක් තමයි ෆිලොසොෆි කියලා කියන්නේ. දර්ශනය කියලා කියන්නේ. දැන් ග්‍රීසිය පහළ වෙලා හිටිය සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් ඊළඟ බටහිර හිටියය, චීනයේ හිටිය දාර්ශනිකයන්, ඉන්දියාවේ හිටිය දාර්ශනිකයන් මේ දාර්ශනිකයන් කියලා තියෙන්නේ මොකද්ද කියන එක ඉගෙන ගන්න හුඟා දෙනෙක් උත්සාහ කරනවා. ඇයි ඒකට හේතුව? ලෝකේ බුද්ධිමතේ කියලා බලන්නේ එයා කොච්චර දාර්ශනිකයෙක්ද කියන කාරණේ මත. දැන් බලන්න අපි වර්තමානයේ ඉගෙන ගන්න උපාධි තියෙනවානේ, ඩිග්‍රී. දැන් ෆස්ට් ඩිග්‍රී, බැචලර්ස් ඩිග්‍රී තියෙනවා, මාස්ටර්ස් ඩිග්‍රී තියෙනවා. ඊට පස්සේ අවසාන ඩිග්‍රී මොකද්ද? ඕනම සබ්ජෙක්ට් එකකින් අන්තිමට යන විෂය මොකද්ද? උපාධිය මොකද්ද? PhD. PhD කියන්නේ මොකද්ද? Doctor of Philosophy. කුමන විෂයකින් තමන් ඉගෙන ගත්තත් තමන් අන්තිමට යනකොට තමන් දාර්ශනිකයෙක් වෙනවා. ඒ විෂය පිළිබඳව දාර්ශනිකයෙක් වෙනවා. මෙන්න මේකෙම පේනවා පින්නතුනි ඉගෙනම දැනුම කොතනද අපි යන්නේ කියලා. අන්නේ ඒද යතුරින් පින්නතුනි ලෝකයේ පහළ වෙච්ච දර්ශන අතුරින් මෙන්න මේ බෞද්ධ දර්ශනේ හරය මොකද්ද කියලා පිළිබඳව හොඳ පැහැදිලි අවබෝධයක් අපට තියෙනට ඕන. එනිසා බුදුරජාණන් වහන්සේ ඉපදෙච්ච පිළිමන් පාපෝ සම්බුද්ධත්වයට පත්වෙච්ච මේ දවසේ අපේ ප්‍රධානතම දෙයක් වෙන්න ඕන පින්නතුනි මේ ධහම මොකද්ද කියන එක තේරුම් ගන්න. ඉතින් ඒ සඳහා පැමිණිච්ච ඔබ හුඟා වාසනාවන්තයි. එනිසා අද දවස හුඟා කාර්යවත්ව ගත කරන්න උත්සාහ කරන්න. අද අපි සඳහන් කරන කරුණවල සාරාංශය අත්පත්‍රිකාවක් විදිහට තියෙනවා. ඒක ඔබ විවේක තියෙන රට කියවන්න, අද ගෙදර ගිහිල්ලත් පුළුවන් නම් කියවන්න. වා කරුණෝක අපි අතුලත් කරලා තියෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහළ වෙනකොට අවසනාත්ම භාවයේ විදියට උන්වහන්සේ ඒ තත්ත්වයටපත් වෙන්න සතර වා කාලයක් පාරමිතා පුරලා තියෙනවා. ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ බොහෝ කාලකට වරක්. ඒක අවුරුදු 10න් 15න් වෙන දෙයක් නෙවෙයි. සියවස් ගානක්, වසර මිලියන ගානක්, ඇතැම් විට කල්ප 100 ගානකට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ. අන්නේ 15 වෙන බුදුරජාණන් වහන්සේගේ උපත ලෝකෙට යහපතක්. ඇයි ඒ වහා ගුණධම් සම්පූර්ණ කරගෙන පුද්ගලයෙක් මේ ලෝකයේ පහළ වෙනකොට ඒක ලෝකයට ලොකු සාන්තියක්. එනිසා තමයි කියන්නේ සුඛෝ බුද්ධානං උප්පාදෝ කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ පහළවීම ලෝකයට සැපයක් කියලා කියනවා. ඒ වගේම උන්වහන්සේගේ සම්බුද්ධත්වයට පත්වීමත් මංගල කාරණයක්. මේ අවබෝධය ලැබීම. ඒ වගේම පින්වත්නි උන්වහන්සේගේ පිරිනිවන් පෑමත් මංගල්‍යයක් කියලා කියනවා. දැන් අපිට හිතා ගන්න පුළුවන් කෙනෙක්ගේ ඉපදීම මංගල්‍ය කාරණයක් වෙන පුළුවන්. බුදු වීමත් මංගල්‍ය කාරණයක් වෙන පුළුවන්. කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් කොහොමද පරිණිරවාණය මංගල කාරණයක් වෙන්නේ කියලා. පින්නතුන්ගේ පිළිතුර මොකක්ද ඒක? නැවත ඉපදීමක් නැහැ. එතකොට දැන් සමහර අය බුදුහාඳුර පිරවන් පෑපු වෙලාවේ දුක් වුණානේ, ඇඬුවනේ. එතකොට කොහොමද ඒක මංගල කාරණයක් වෙන්නේ එහෙනම්? සුභ කාරණයක් වෙන්නේ. ඒක සුප්‍රීම් බ්ලෙසින් එකක් වෙන්නේ කොහොමද? දැන් සාමාන්‍ය මලගියක් අවමංගලගියක් කියලානේ කියන්නේ. එතකොට එවැනි කාරණයකදී කෙනෙක්ගේ පිරිනම් පෑම කොහොමද මංගල කාරණයක්? දැන් ආනන්ද හැමරොත් ඇඬුවනේ දුක් වුණානේ. පින්නතුනි මෙතෙන්දි තේරුම් ගත යුතු වැදගත්ම කාරණයක් තියෙනවා. අපි මේ සමරන්නේ කාගේ ඇත්තමගුලද? මේ අපි සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ සේවිත මංගල්‍යය. අන්න ඒක තමයි වැදගත්ම කාරණය. අපේ මංගල්‍ය නෙවෙයි මේ. අපේ තෙමගුල නම් අපේ තරහත් වෙන්න ඕනේ නෑ. එදාට තමයි අපේ උපත, අපේ අරහත්වය, අපේ පිරිනම් පෑම මංගල්‍ය කාරණයක් වෙන්නේ. ඒ නිසා අපි මේ සමරන්නේ කාගේ මංගල්‍යද? බුදුරජාණන් වහන්සේගේ තෙමගුලයි අපි සමරන්නේ. ඒ නිසා ඒ කාරණයක් අපි මතක තියාගන්නට ඕන. ඉතින් පින්නතුනි මේ සම්බුද්ධත්වයට පත් වෙන අවසාන ආත්ම භාවයේ බුදුරජාණන් වහන්සේ මේ තත්ත්වයට පත් වෙන්න පින්නතුනි උගාක් කාලය සඳහා පාරමිතා පුරලා තියෙනවා. උන්වහන්සේට මුලින්ම මේ අදහස ආවේ තවත් අතීත ශාසනවල ස්වාමින් වහන්සේලා පාරමිතා පුරන දැකලා බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වෙන්න දැකලා තමයි මුලින්ම මේ අදහස ඇති වෙන්නේ. මේකත් පින්නතුනි උගාක් කාලයක් දකිනවා. අතීත බුදුරුවන්ගේ ශාසනවල ලක්ෂ ගණන් බුදුරජාණන් වහන්සේගේ ශාසනවල දකිනවා අනිත් බුදුරජාණන් වහන්සේලා පහළවෙලා ඉන්න හැටි, ඒ ශ්‍රාවකයන් වහන්සේලා මාර්ගඵල ලැබුව හැටි, අගතනතුරු පත් වෙන හැටි. ඒව දැක්කට පස්සේ සිතුවිල්ලක් හිතෙනවා මමත් කවදා හරි මේ වගේ බුදු වෙන්න ඕන කියලා. සමහර රට එහෙම හිතෙනවා. හිතෙන්නේ දවසක් දෙකක් නෙවෙයි. ඇතැමිට කල්ප ගණන් බුදුරුවන්ගේ ශාසනවල සිය ගණන් දහස් ගණන් බුදුරුවන්ගේ ශාසනවල හිතනවා අනේ මාත් මේ වගේ බුදු වෙන්න ඕන කියලා හිතනවා. හිතමින් කාලයක් යනවා. ඒ හිතමින් යන එකට කියන්නේ මොකක් කියලාද? ඒකට කියන්නේ මනෝපර නිදානය කියලා. සිතින් සිතමින් යනවා. මුකුත් කියන්නේ දැන් ඇතැමිට මේ වෙනතරුණත් හිතන්න පුළුවන් නේ. මටත් බුදු වෙන්න නැත්තම් හොඳයි කියලා හිතනවා. මේක උගාවක් කලක් හිතනවා. මනෝපර නිදානේ වාක සම්පූර්ණ කළේ නැයි ඉන්නවා. හැබැයි දිගෝ කාලයක් යනකොට එයාට හිතෙනවා මේක ඉතාම අමාරු දෙයක් කියලා. ඒ මනෝපර නිදානේ කාලෙදිම නවත්තන ඇතැමිට සාමාන්‍ය ශ්‍රාවකයෙක් විදිහට බුදුරජාන් වහන්සේගේ ශාසනයක මාර්ගඵල ලැබලා රහත් වෙන සමහර අය. ඊළඟ පියවරට යන්නේ නැහැ. මේක අමාරු නිසා, කාලය වැඩි නිසා. සමහර අය ඉන්නවා මනෝපර නිදානේ කාලයක් පුරලා ලැබිලා ඊළඟට තවත් බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල හිතනවා වචනෙන් කියනවා හමු වෙන අයට ඇතැමිට බුදුරජාණන් වහන්සේටම කියන්න පුළුවන් වචනෙන් කියනවා මමත් කවදා හරි බුදු වෙනවා කියලා. ඒකට කියනවා වාපර නිදාහණය කියලා. වචනෙන් පුරන විදිය. සමහර අය මෙහෙම වචනෙන් වා කාලයක් පුරාගෙන අවිලා එයාට හිතෙනවා ඒකත් අමාරුයි, ඒ නිසා වාපර නිදාහණය කාලෙදිම නවත්තනවා. නවත්තලා සාමාන්‍ය කෙනෙක් විදිහට රහත් වෙනවා. තවත් අය ඉන්නෝ පිනතුනි අර මනෝපර නිදානෙනුත් පුරලා වාපර නිදානෙනුත් පුරලා කාලයක් ගත වෙලා ඇවිල්ලා ඊට පස්සේ ආ කයින් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා දන් දෙනවා, අනිතට උපස්ථාන කරනවා, නොයෙක් විදිය පරිත්‍යාගයන් කරනවා, ජීවිත දාන දෙනවා. ඔහොම දෙදෙමින් කාය ප්‍රනිදානෙ සම්පූර්ණ කරනවා. කයින් මේක කරනවා. එහෙමත් කළ තවත් වා බුදුරජාණන් වහන්සේලා පසු කර කර එනවා. මනස දිනු කරමින් එනවා. එනකොට සමහර අය මේ කාය ප්‍රනිදානයේ කාලෙදිත් හිතනවා අමාරුයි කියලා උගා දුර ඇවිල්ලා නවත්තනවා මගෙත්. නවත්තන සාමාන්‍ය කෙනෙක් විදිහට රහත් වෙනවා. සමහර අය එනෝ පිනතුනි අර මනෝ ප්‍රනිදානයත් පුරලා වා ප්‍රනිදානයත් පුරලා කාය ප්‍රනිදානයත් පුරලා කාලයක් එනවා ඇවිල්ලා ගුණ දහම් දිනු කරලා රහත් වෙන මට්ටමටම හිත දිනු කරනවා. දිනු කරලා එන ගමනේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙනවා. මුණ ගැහෙන අවස්ථාවේදී මෙයාට හුඟා කාරණා සම්පූර්ණ වෙලා තියෙන යවස්ථාරේ. මොනවද සම්පූර්ණ වෙලා තියෙන කාරණා? එයා මනුසාත්ම භාවයක් ලැබලා තියෙනවා. එයා ඒ වගේම තමන්ගේ හිත දිනු කරලා තියෙන රහත් භාවයට පත් වෙන විදිහට. ඒ වගේම එයා පංචාභිඥා අට සමාපatti දිනු කරලා තියෙනවා. මෙන්න මේ වගේ කාරණා ගානක් සම්පූර්ණ වෙලා ඉන්න අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහිච්ච අවස්ථාවකදී පිරිමි ආත්ම භාවයක ඉන්න වෙලාවකදී මිනිසෙක් වශයෙන් ඉන්න වෙලාවකදී මෙයා බුදුහාඳුරන් ඉදිරියට යනවා. ගියාට පස්සේ දැන් මෙයා හුඟා අවස්ථා පසු කළවිලා තියෙන බුදුහාඳුරන්ට පේනවා දැන් මෙයා බුදු වෙනවා. අහවල් කාලේ මෙයා මේ නමින් අනාගතයේදී බුදු වෙනවා කියලා නියත විවරණ දෙනවා. මෙන්න මේ නියත විවරණ ගන්න මොහොත තමයි ස්ථිරවම මේ පියවර පසුකල යන්නේ. එතකම්ම පින්නතුනි ස්ථිර නැහැ. සමහරට මගදී අදහසක් හරි. එතන ඉඳලා තවත් අති දීර්ඝ කාලයක් පින්නතුනි පාරමිතා පුරනවා. දාන, සීල, නෙක්ඛම්ම, පඤ්ඤා, විරිය ආදී දස පාරමිතා පුරනවා. ඒව පාරමිතා විදියට පුරනවා. ඒව උපපාරමිතා විදියට ශරීර අවයව දන් දෙමින් කරනවා. ඇතැම් විට පරමත පාරමිතා විදියට ජීවිත පරිත්‍යාගයෙන් මේ දාන ආදී පාරමිතා පුරනවා. සමහර බුදුරජාණන් වහන්සේලා ඉන්නවා සාරසංකල්පලක්ෂයක් පෙරම් පුරනවා. සමහර බෝසත්වරු අටසංකල්පලක්ෂයක් පෙරම් පුරනවා. සමහර බුදුරජාණන් වහන්සේලා සොරසංකල්පලක්ෂයක් පෙරම් පුරනවා. සාරසංකල්පලක්ෂයක් පෙරම් පුරලා බුදු වෙන්නේ ප්‍රඥාලික බුදවරු. අටසංකල්පලක්ෂයක් පෙරම් පුරලා බුද්ධත්වයටපත් වෙන්නේ ශ්‍රද්ධාධික බෝසත්වරු බුදවරු. සොරසංකල්පය කල්ප 16ක් අසංකල්පලක්ෂ 16ක් පෙරම් පුරලා බුද්ධත්වයටපත් වෙන්නේ වීරයාදික බුදවරු. ඊට ප්‍රඥාදික තියෙනවා, ශ්‍රද්ධාදික තියෙනවා, වීරයාදික තියෙනවා. ඊට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ තුනේ මොකටද ඇයිති? ප්‍රඥාදික. දැන් මතු පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වීරයාදික. ශ්‍රද්ධාදික. උන්වහන්සේ අට අසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරන කෙනෙක්. අපේ ගෞතම බුදුහාමුදුරුව පෙරම් පුරනත් කලින් පටන් ගත්ත කෙනෙක් තමයි ඉදිරියට පහළ වෙන්නේ. ඉතින් පිනුතුනේ මේක අතිශය දීර්ඝ කාලයක්. අසංකේය කියලා කියන්නේ සාරා සංකේය කියලා කියන්නේ කල්ප. කල්ප කියන්නේ ඉතාම දීර්ඝ කාලයක්. ඒ දීර්ඝ කාල වලින් දීර්ඝ කාල 1යි 2යි 3යි 4යි කියලාම ගණන් කරලා ඒ කල්ප වලින් අසංකේය. අසංකේය කියන්නේ 1යි බින්දු 140ක සංඛ්‍යාවක්. 1යි බින්දු 140. දැන් මිලියනෙට බින්දු 6යිනේ. ඒ වගේ ගණන් කළ ගිහිල්ලා 1.140ක සංඛ්‍යාවක් තමයි අසංකේය කියන්නේ. ඒතකොට සාරසංකේය කියන්නේ ඒ 1.140 වැඩි කිරීම 4. ඊට පස්සේ එකතු කිරීම ආයි ලක්ෂයක්. ඕක තමයි සාරසංකේය කල්පලක්ෂයක් කියන්නේ. කල්පවලින් ඉතාම දීර්ඝ කාලයක්. දැන් මේන කාලෙදි තමයි කියන්නේ අරසෝ සාගරේ ඇරුදිරං අදාසි කියලා ආදී කියන්නේ සාගරයේ ජලයට වඩා ලේ දන් දොන්න කියලා. පිනුතුනි මේ කාලේ ගත්තොත් ඒ කාරණ භාවකලේ බිඳ ගානේ දන් දොන්නත් සාගරයට වැඩි. දැන් සාගරය කියලා අරන් තියෙන ඉතාලම අඩුම උපමාව තමයි අරන් තියෙන්නේ. ඉතින් ඉතාලම දීර්ඝ කාලයක් මේ සාගරයේ ජලයට වඩා ලේ දන් දීලා තියෙනවා. අහසේ තාරකාවලට වඩා ඇස් දන් දීලා තියෙනවා. ඒ වගේම ශරීරයේ මස් මේ මහා පොළොවේ පස් වලට වඩා දන් දීලා තියෙනවා. මේ වගේ ඉතාම දීර්ඝ කාලයක් කරපු කැපවීමක ප්‍රතිඵලයක් තමයි සම්බුද්ධත්වය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි පිනතුනි. උන්වහන්සේ නියති විවරණ ගත්ත දවස් ඉඳලා සම්බුද්ධත්වයට පත් වෙන කම්ම උන්වහන්සේ කිසියම් දුකක් වින්දනම්. අනිත් පැත්තට අපි ගත්තොත් උන්වහන්සේ නියති විවරණ ලබන මොහොත දක්වා උන්වහන්සේ දුකක් වින්දනම් කායික මානසික. ඒ දුක් වින්දේ උන්වහන්සේගේ කෙලෙස් වල අඩුපාඩුව නිසා. උන්වහන්සේගේ දෝෂෙට තමයි දුක් වින්දේ. හැබැයි ඒ තමන්ට ලබන තිමිච්ච අරහත්ත්වය කැප කරලා එතන පටන් පාරමිතා පුරලා බුද්ධත්වයට පත් වෙන මොහොත දක්වා ওই 550 ජාතක ආදීන් සඳහන් වෙන ඒ අවස්ථාවලදී උන්වහන්සේ යම්කිසි දුකක් පීඩනයක් වින්දනම් දුෂ්කරතාවයකට මුහුණ පෑවනම් ඒ හැම දුකක්ම වින්දේ උන්වහන්සේ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. උන්වහන්සේගේ කෙලෙස් දෝෂයකට නෙවෙයි ඒ සියලුම දුක් වින්දේ. ඒතකොට ඒ තරම් අති දීර්ඝ කාලයක් යම් කිසි දුකක් වින්දනම් වින්දේ අනාගතයේ මතු පහළ වෙන අපි වෙනුවෙන්. ඒතර පින්නොතින අපේ මේ ජීවිතේ වාක්ම අපි වෙනුවෙන් කැපවීම කරපු අය තමයි අපේ අම තාත දෙන්නනේ. ඒ දෙන්නත් අපිට කැපවීම කළේ අවුරුදු උපරිම උනොත් අවුරුදු 50කටක් වෙන්න පුළුවන්. 100ක් වෙන්න පුළුවන්. නමුත් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ පිනොතුනි. අතිශය දීර්ඝ කාලයක් මතු පහළ වෙන අප වෙනුවෙන් සුවිශාල කැපවීමක් කරපුගෙන. එනිසා අපට ශ්‍රද්ධා මාත්‍රයක් හරි තියෙනවා නම් බුදුහාමුදුරන්ට ගරු කිරීමක් වශයෙන් අපි මේ භක්ති ගීත කියනවා වෙසක් කුඩුපත්තු කරනවා හොඳයි. නමුත් උන්වහන්සේ අපෙන් අපේක්ෂා කළේ උන්වහන්සේගේ මේ දේශනය අනුශාසනය අහන්න කියන එක. මේ මොකද්ද කියන මේ පණිවිඩය අපි අහන්නට හොඳට. ඒක පිළිපදින්න කියලාවත් ඒක ඒ විදිහටම පිළිගන්න කියලාවත් මුලින් කියලා නැහැ. ධර්මය කියන්නේ ඒ පස්සේක කියලා එන්න බලන්න කියලා. එන්න පිළිපදින්න කියලා නෙවෙයි කියන්නේ. ඒකට ඇවිල්ලා යම් කිසි කෙනෙක් දැක්කොත් මේක එයා දැනගන්නව තමන්ගේ ජීවිතේට මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්. මේකේ ප්‍රතිඵල තියෙන දෙයක් කියලා එයා දකිනවා. ඒ නිසා බුදුහාඳුර මුලින් සඳහන් කරන්නේ ලෝකයේ පහළ වෙච්ච බුද්ධිමත් මිනිස්සු විදිහට අපේ කාර්යභාරයක් තියෙනවා පිනතුනේ. මේ දර්ශනය මොකක්ද කියන එක තේරුම්. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේට කරන ලොකුම ගෞරවය තමයි උන්වහන්සේගේ දහම අපි ශ්‍රවණය කරන්නේ. ඉතින් අපි මේ බුද්ධ චරිතය ගැන තාම කෙටි හැඳින්වීමක් කළේ. ඉතින් ඒ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙනකොට උන්වහන්සේ කාරණා කිහිපයක් කලින් තීරණය කළ තිබුණේ. ලෝකයේ පහළ වෙන ගුණ දහම් දිනු කරපු හිත දිනු කරපු උත්තමයන්ට යම් යම් දේවල් ඉපදෙනකොටම තීරණය කරන්න පුළුවන්. බෝසත් උතුමේකට විතරක් නෙවෙයි. සාමාන්‍ය ගුණ දහම් සම්පූර්ණ කළ මනස දිනු කරන විශේෂයෙන් ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන බුදුදහමේ තියෙන සංඛාරෝපපති කියලා සූත්‍රයක්. මේ සූත්‍රය දැක්වෙනවා මෙන්න මේ ධර්මතා ශ්‍රද්ධාව, සීලය, සෘතිය, ත්‍යාගය, ප්‍රඥා මේ වුණා දිනු කරපු අයට තීරණය කරන්න පුළුවන්. එයා මාර්ගඵල නොලබන හිටියත් එයාට තීරණය කරන්න පුළුවන් තමන් ඉපදෙන තැන කොහෙද කියලා. තමන් ඉපදෙන්නේ මානස ලෝකයේද, දිව්‍ය ලෝකයේද, බ්‍රහ්ම ලෝකයේද කියලා තමන්ට තීරණය කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මානස ලෝකයේ ඉපදෙනවා නම් කොයි ප්‍රදේශද කියලා තමන්ට තීරණය කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට පින්වතුනි ලෝකේ සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම ඉහෙලටම දිනු කරගෙන කෙනෙක් තමයි බෝසත්වරේ කියලා කියන්නේ. උන්වහන්සේගේ අවසාන උපතේදී උන්වහන්සේට තීරණය කරන්න පුළුවන් කාලය, ද්වීපය, දේශය, කුලය, මව කියන මේ පහම තීරණය කරන්න පුළුවන්. දැන් ඔබට වුණත් ඔබ හුඟා කුසලෙන් ශක්තිමත් නම් ඒ පින්දහම් කරමින් ප්‍රඥාව දිනු කරමින් ඔබ නැවත කැමති නම් මනුස්ස ලෝකෙට එන්න ඔබට ඒ උපත ලැබෙනවා. හැබැයි සාමාන්‍ය උත්සාහයෙන් බෑ. දැඩි උත්සාහයක් ක්‍රියාවක් මේකට තියෙනට ඕන. ඒ විතරක් නෙවෙයි මනුස්ස ලෝකෙට එනකොට ඔබ ඉපදෙන්නේ ඇමරිකාවේද, ශ්‍රී ලංකාවේද, ඉන්දියාවේද, වියට්නාමේද කියන එක උනත් තීරණය කරන්න පුළුවන්. ඔබ කැමති හොඳවට ධර්මයේ ඉගෙනගෙන ඊළඟට ධර්මයේ ප්‍රචාරය කරන්න මැද පෙරදිග මුස්ලිම් රටක ඉපදිලා ඔබ කැමති නම් එහි ඉඳලා මේ පැත්තට එන්න. ඒ පිරිසත් අරගෙන වෙන උනත් පුළුවන් විදිහට ඔබ මනස දිනු කරගන්නවා. ඒ නිසා වර්තමානයේ පින්තුනි හුඟක් ගුණධම් දිනු කරපු අය උපදින්ම බුද්ධාගම වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. එයා ප්‍රාර්ථනා කරන්නේ වෙන ආගමක ඉඳලා ඒ දර්ශනයත් උකහාගෙන ඒ පැත්තෙන් මේ පැත්තට එන තමයි බලන්නේ. එහෙමයි ඉන්න ප්‍රාර්ථනා කළා. ඒ නිසා හිතන්න එපා වෙනත් ආගම්වල උපදින අය ඔක්කොම මිත්‍යා දෘෂ්ටි. එයා පව්කල මේ උපදින්නේ කියලා එහෙම හිතන්න එපා. වර්තමානයේ ලෝකෙට සේවය කරපු හුඟක් අය වෙනත් ආගම්වල අය. දැන් මෑත කාලේ ලොකු සේවයක් කරපු බික්කු බෝධිහාඳුරෝ මෙහි ඉපදිච්ච කෙනෙක්. මෙහි ඉපදලා එයා ලංකාවට ගිහලා ලංකාවට ඇවිදි වෙලා අවුරුදු ගාණක් ගත කරලා ඒ පැත්තේ ඉඳලා මෙහාට ආවා. ඉතින් ඒ වගේ සමහර අය පාරමිතා කරලා මෙනවා. එතකොට බෝසත් උතුමේ කියලා කියන්නේ තමන් ඉපදෙනකොටම තීරණය කළ ඉපදෙන කාලය කොයි කාලෙද කියලා. ඒ වගේම තමන් ඉපදෙන රට තීරණය කළා. රට විතරක් නෙවෙයි රටේ කොයි පළාතේද තීරණය කළ මධ්‍ය දේශ ඉන්දියාවේ මධ්‍ය දේශ ඉපදෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි තමන් ඉපදෙන කුලය. ඒ කාලයේ සම්මත විදියට ලෝකෙට සේවය කරන්න පුළුවන් ඉහළම කුලය තමයි ඉපදෙන්නේ. පල්ලෙහාම කුලයක ඉපදිලා සමානතාව කාර්ය ගැන කතා කරන්න බෑ. නිහතමානීකම ගැන කතා කරන්න බෑ. හිතන්නේ මෙයා මේ පල්ලෙහා කුලයක ඉපදිච්ච කෙනෙක් හින්ද කියලා. එතකොට යා ඉහළම කුලයක ඉපදිලා තමයි මේ පැත්තට මෛත්‍රී පාත්‍ර පතුරවන්නේ. ඒ තමයි ලක්ෂණය. ඒ නිසා කුලය ගැනත් බලනවා. කෙනෙකුට හිතෙන පුළුවන් බුදුදහමේ මේ කුලවාදයද කියලා. එහෙම එකක් නෙවෙයි. කුලවාදයට පහර දෙන්න ඕන නම් ඉහළම කුලෙක ඉන්න ඕන. ඉඳලා තමයි මිනිස්සුන්ට ඒ මතකම ගන්නෙ. ඒ විතරක් නෙවෙයි ඉපදෙන කෙනා මේ බෝසත් උතුමා තමන්ගේ මවත් තීරණය කරනවා. කවුද තමන්ගේ අම්ම කෙනෙක්ත් තීරණය කරනවා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ මව කුසේ පිළිසිඳ ගන්නෙ ඊටාම සිහියෙන්. මව කුසේ ජීවත් වෙන අවුරුදු මාස 10 තිස්සෙම ඊටාම සිහියෙන් මව කුස තුලින්. මව කුසෙන් බිහි වෙන්නෙත් ඊටාම සිහියෙන්. ඒකත් බෝසත් උතුමේගේ ලක්ෂණයක්. සුවිශේෂී ලක්ෂණයක්. දැන් අපි ඇතැමිට අපේ මානසිකත්වය අප කර්මාරෝප ඔහේ ඇදලා ගිහිලා තමයි කොහෙර තැනකට සෙට් වෙන්නේ. ඉපදෙන්නේ. ඇතැමිට ඉන්න කාලෙත් ඔහේ ලේ කොටක ඉන්නවා අපිට කිසියම් දැනුමක් නැහැ කොහෙද ඉන්නේ කියලා. ඉපදෙන වෙලාවෙත් අපට සිහියක් නැහැ සමහරට. නමුත් පින්තුනි බෝසත් උතුමේ කියන්නේ එහෙම නෙවෙයි. ඊටාම සිහියෙන් තමයි ඔක්කොම ටිකිනේ බලාගෙන කරනවා. ඉතින් අපටත් ඇත්තටම අපිත් ලොකු පිනක් තිබිලා තියෙනවා. ඒ නිසා තමයි මේ වගේ පහසුකම් ටිකක් ලැබුවේ. නමුත් බෝසත් උතුමේකට තරම් අපට නැහැ. නමුත් එහෙම නැතුණත් ඔබ හැමදෙනෙක්ම සතුටු වෙන්න ඔබ හොඟා පින් කරපු අය ඉපදෙනකොටම ලස්සන ලෝකයක් ඔබට ලැබිලා තියෙනවා. දැන් බලන්න ඔබේ ඇස් දෙක අරිනකොටම ඔබට අවුරුදු 5000ක විතර දැනුම තාක්ෂණය පාරවල් හදලා වාහන හදලා ඔක්කොම නිෂ්පාදනය කළ ඔබ ඔබ මේ තියෙන. ඔබ මේට අවුරුදු 2300ක කලින් ඉපදුණා නම් ඇතැම් විට ඒ ඉපදිච්ච අවස්ථාවේ මේ තියෙන වාහනවත් ගුවන් යානවත් ලැප්ටොප්වත් මොකුත් නැහැ. දැන් මේ ඔක්කොම ටික ඔබට තාක්ෂණය දීලා තියෙන ඉපද ඇස් දෙක හරිනකොටම ලෝකෙ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. ඔබ ඇස් දෙක හරිනකොටම සාරාංශික කාලපලක්ෂයක අධ්‍යක්ෂයක් කියන ධර්මයකුත් ලෝකෙට ඉතුරු කරලා තියෙනවට. පින්නතුනි මේ මනුස්ස ඇස් දෙකක් හරිනකොට මේ ටික පේනොනට බැරි වෙලාවත් අපි මනුස්ස ලෝකයෙන් පලයට ගිහිලා තිරසනෙක් විදියට. ඇතැම් විට අපි ඉපදුනේ බලුපැටියෙක් වෙලා නම් ඒ බලුපැටිය ඇස් දෙක හරිනකොට ඇතැම් විට අපේ ගෙදරම බලුපැටියෙක් වෙන්න පුළුවන්. අපි කන කෑමම කන බලුපැටියෙක් වෙන්න පුළුවන්. ඒ බල් ඇස් දෙක හරිනකොට පේන්නේ ආගස් ටිකක් තියෙන මිස් එකක් වෙන එච්චර යාට බන මොකොත් ඇහෙන්නේ. ඇතැම් විට මේ පැටියෙක් වුණා නම් මේ පැටියට පේන්නේ ආ මේ කබඩ් එක හොඳ කෑමක් මට කන්න පුළුවන් මේ කෑම. හොඳ පොට් ටිකක් තියෙනවා මේ පොට් ටික කන්න පුළුවන් කියලා. එයාට බන පොට් ටිකක් පේන්නේ එහෙමයි. දැන් අපේ කර්මයෙන් නිස්පාදනය කළ දියුම හැට අපට මේක ධර්මයේ හැසිරෙන එකක් මේක හිත දිනු කරන්න පුළුවන් එකක් කියලා අපට තේරෙනවා. අර සතාගයස් දෙක මේ වගේ පේනවාට යාගේ සම්පූර්ණ ලෝකය වෙනස්. එනිසා පින්තුනේ අද අපට මේ ලබා දීපු ඇහැ නිකන් ඇහැක් නෙවෙයි. ඈ නිකන් විනෝද වෙන්න විතරක් ලැබිච්ච ඇහැක් නෙවෙයි අපට. මේ ලෝකයක් දකින්න ඇහැක් නුවණක් සහිතවයි අපි මේ ලෝකෙ ඉපදුනේ. එනිසාන්න ඒ දේ ගැන ඔබ හුඟා සතුටු වෙන්න, ඔබ හුඟා කෘතඥ වෙන්න. කාටද කෘතඥ වෙන්න ඕන ඔබ? තමන්ගේම හිතට. මේ ඔක්කොම පහසුකම් ටික වෙන කෙනෙක් නිසා නෙවෙයි ලැබෙන්නේ, ඔබේ හිත නිසා. ඔබේ හිත ඔබ හුඟා ක්ලස්න තියාගෙන ඉඳලා තියෙනවා සතරේදී. විශේෂයෙන් ගියාත්ම භාවයේ ජීවිතේ නිමාටපත් වෙනකොට හිත හුඟාක්ම අලෝභ, අද්වේ, සමෝහ පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය, ප්‍රඥාවෙන් හොඳ මට්ටමින් ඉඳලා තියෙනවා. මේ පොඩ්ඩක් හරි අඩු වුණා නම් මේ පහසුකම් ටික අපට නැහැ. මේ පොඩ්ඩක් හරි අඩු වුණා නම් මනුස්ස ලෝකේ ලැබෙන්නේ නැහැ අපට. ඒ පොඩ්ඩක් හරි අඩු වුණා නම් ඉපදෙනකොටම ඇස් දෙක හරියට පේන්නේ නැහැ මොකද? අන්ධයි. ඒ පින් අඩු වුණා නම් ඇතැම්මිට උපතින්ම මන්දබුද්ධිකයි. ඒ පින් අඩු වුණා නම් පොඩ්ඩක් ඇතැම්මිට ආබාධිතයි, උපතින්ම අංග විකලයි. ඒ පින් පොඩ්ඩක් හරි අඩු වුණා නම් ඇතැම්මිට උපතින්ම බිහිරි. දැන් මේ ඔක්කොම අවස්ථා මගේ හැරලා ඔබට මේ ඔක්කොම ටික ලැබුණේ යටිතේ කරපු පිනානි සංසෙ විදියට. ඒ සාලෝකයේ පහළ වෙච්ච මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චරිතය ගැන අපි තේරුම් ගන්න අතරේදී බුද්ධ ශාසනය තේරුම් ගන්නකොට පිනතුණි. උන්වහන්සේ අවුරුදු 35දී සම්බුද්ධත්වයට පත් වෙනකොට උන්වහන්සේ මේ ලෝකයේ යථාර්ථය තේරුම් ගත්තා. කොහොමද සත්වයාගේ නිර්මාණය, කොහොමද මේ ලෝකයක් නිර්මාණය වෙලා තියෙන්නේ, මේ ලෝකයේ සත්වයා සැප දුක් විඳිනවා නම් විඳින්නේ මොන හේතු නිසාද කියන එක උන්වහන්සේ ප්‍රඥාවෙන් දැක්කා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ තේරුම් ගත්තා මේ සසර දුකෙන් නිදහස්වන ක්‍රමයක් තේරුම් ගත්තා. දැන් අපි යම්තාක් දුරට පින්නතුණි මානසික දුකක් විඳිනවා නම් යම් කිසි අවස්ථාවක අපේ හිතට මානසික පීඩනයක් එනවනම්, හිතට දුකක් එනවනම්, හිතේ සතුට නැති වෙනවනම්, ඒ නැති වෙන්න හේතු වෙන ප්‍රධාන කාරණය මොකද්ද? දැන් ඔබට යම් කිසි දෙයක් ගැන දුකක්, අසතුටක් ඇති වෙනවනම්, හිතට වේදනාවක් ඇති වෙනවනම්, ඒ ඇති වෙන කාරණයට ආසන්නතම හේතුව මොකද්ද? ඒ විදිහට තමන් ප්‍රතික්‍රියා දක්වන්නේ, ප්‍රතිචාර දක්වන්නේ ඇයි? ආශාව ඇති වෙන්නේ ඇයි? ඇයි හිත දුර්වල වෙන හේතුව? මොකක්ද අපි කල්ටිවේට් කරන්න ඕන දේ? ප්‍රඥාව. ඔව් පින්නතුනි, දැන් අපි යම් කිසි වෙලාවක දුකක් විඳිනවා නම් ඒකට බුදුහාඳුර දේශනා කරලා තියෙන දුකට හේතුව තෘෂ්ණාව කියලා. ඒ වගේම ඒකෙත් තව මුල බලන් ගියාම මේ තෘෂ්ණාව ඇති වෙන හේතුව තමයි නොදැනීම අවිද්‍යාව. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අපි මේ ඇහැට රූපයක් දකිනකොට අපට හිතෙන්නේ මේ දකින රූපය පේන්නේ බාහිර තියෙන විදියට කියලා. ඒ වගේම අපට හිතෙන්නේ මේ බාහිර රූපයක් පේනවා නම් ඒ පේන රූපය මන් දකින්න කලිනුත් තිබ්බා. මම ඒක දැකලා මේ පැත්ත බැලුවත් ඒක මේ පැත්ත ඉතුරු වෙනවා කියලා හිතන්නේ. පින්නොතුනි මෙන්න මේක තමයි ගැඹුරට ගියාම අපි දුක ඇති වෙන හේතුව. අපි දැන් අත්දැකීමක් ලබනවා. ඒ ලබන්නේ මේ බාහිර තියෙන විදියටමයි කියලා හිතන්නේ. දැන් මේක බිත්තියක් නම් මේ බිත්තිය මටත් බිත්තිය, අනිත් කෙනාටත් බිත්තිය, කාටත් බිත්තිය කියලා හිතන්නේ. ඇත්තටම පින්නොතුනි අපට පේන මේ බිත්තිය හැමදෙනාටම බිත්තියක්ද? සමහර ප්‍රේතයන් භූතයන් කියන යාට මේක බිත්තියක් නෙවෙයි, යාට යන්න පුළුවන් මේකෙන්. යාට පේනවා මේකේ හැබැයි. දැන් අපි හිතන්නේ මේක බිත්තියක් නම් කාටත් බිත්තිය, මටත් බිත්තිය, විද්‍යාඥයටත් බිත්තිය, යාටත් පරීක්ෂණ කරන්න පුළුවන් මේක කියලා හිතන්නේ. නමුත් පින්නතුනි දැන් අපට මේ අත්දැකීමක් ලැබෙනවා නම් ලැබෙන්නේ අපේ කර්මයට අවිද්‍යාවට අනුව නිර්මාණය කළ දීපු මේ මොහොතේ ගොඩනගා ගන්න ලෝකයක් තමයි දැන් අපට තියෙන්නේ. ඒක කලින් තිබිච්ච අත්දැකීමක් මෙතෙන්ට ආව නෙවෙයි, මේ මොහොතේදී හේතුඵල ධර්මක ප්‍රතිපලය. දැන් අපේ හිතට සිතුවිල්ලක් ආවා කියලා බලන්න. යම් කිසි කෙනෙක් ගැන, තමන්ගේ සහෝදරයෙක් ගැන හරි දරුවෙක් ගැන හරි බලන කල්පනා කළා. එක වෙලාවක හිතනකොට ඇතැම් විට තරහක් ඇති වෙන්න පුළුවන්. ඒ කෙනා ගැනම තමන්ට කරපු උදව්වක් ගැන හිතනකොට කෘතඥතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ කෙනාම කරපු හොඳ දෙයක් ගැන හිතනකොට සතුටක් ඇති වෙන්න පුළුවන්. ඒ කෙනාම කරපු නරක දෙයක් ගැන හිතනකොට කේන්ති යන්න පුළුවන්. එතකොට දැන් අපි හිතන්නේ ඒ පුද්ගලයා ගැන සිතුවිල්ලක දිගට මේක විදියටම තියෙනවා කියලා හිතන්නේ. නමුත් පිනතුනේ එහෙම නැහැ. ඕනම අත්දැකීමක් ගැන සිතුවිල්ලක් එක දිගටම නැහැ. ඒ මොහොතේ අපි හිතනකොට ඒ මොහොතේ හේතු ටිකේ ස්වභාවය අනුව තමයි ඒක ලැබෙන්නේ. ඒ වගේමයි අපි මේ ඇසෙන් රූපයක් දකිනවා නම් කනෙන් ශබ්දයක් අහනවා නම් මේ කුමන අත්දැකීම ලැබුණත් ඒ අත්දැකීම කලින් තිබිලා මෙතෙන්ට ආව නෙවෙයි, මේ මොහොතේ ඇති වුණා. මේ මොහොතේ ඇති වෙන එක මෙතනින් පස්සේ අනාගතයට යන්නේත් නැහැ. නමුත් අපි අවිද්‍යාව කියන්නේ මොකද්ද? අපි හිතන්නේ දැන් මේ කුමන අත්දැකීමක් ලැබෙනවා නම් දැන් කවුරු හරි කෙනෙක් ඔබ ඇස් දෙක ඉදිරියට එනවා නම් එයා ඔබට බැනපු කෙනෙක් නම් මොකද්ද වෙන්නේ? ඔබේ ඉදිරිපිට දෙන්නේ ඔබට හුඟක් බැනපු කෙනෙක් නම් ඉදිරියට එනකොටම හිතනවා අන්න අර බැනපු කෙනා තමයි ඔය දැන් එන්නේ, එදා මට බැන්නේ. ඇතැම් විට ඒ බැනපු කෙනාට දැන් මතකවත් නැහැ මේක. අපි හිතන්නේ ඒ බැනපු දේ එහෙම තියෙනවා ඒ කෙනා මේ ඉන්නේ කියලා. පින්නතුනි බලන්න දුක හටගන්න විදිය. ඒ වගේම මේ අත්දැකීමක් ලැබුණා නම් ඊට පස්සෙත් අපි හිතන ඉතුරු වෙනවා කියන එක. ගැඹුරට යනකොට පින්නතුනි මෙන්න මේක අපි ඉදිරියේදී මේක තව විස්තර කරනවා. දැනට කෙටියෙන් මතක තියාගන්න මෙන්න මේ අත්දැකීම, මේ අනිත්‍යතාවය, නැත්නම් වෙනත් විදියකින් කියනවා නම් පටිච්ච සමුප්පාදය තේරුම් නොගැනීම නිසා තමයි දුක හටගන්නේ. ඒ නිසා මේක තේරුම් ගන්න පින්නතුනි එයාගේ ළඟ ලෝභය අඩු වෙනවා. ලෝභය අඩු වෙන ප්‍රමාණයට දේශයත් අඩු වෙනවා. ඒ ප්‍රමාණයට මෝහයත් අඩු වෙනවා. අඩු වෙන්න එයාගේ කෙලෙස් අඩු වෙනවා. කෙලෙස් අඩු වෙන එයාගේ මානසික සුවයෙන් එන්නම වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ අසාරතිය තමයි අද වෙනි දවසට ගෞතම බෝසත්යන් වහන්සේ අවබෝධ කරගත්තේ. අන්නේ අවබෝධ කරගත්තු ධහම තමයි උන්වහන්සේ අවුරුදු 45ක් දේශනා කළේ. එහෙම දේශනා කළ මේ ශාසනික පිරිසක් හදලා උන්වහන්සේ පිරිනම් පෑවා. එතකොට බුද්ධ චරිතයෙන් කොටසක් තමයි දැන් අපි මේ සාකච්ඡා කළේ. ඊළඟට පින්දුසේ ශාසන ඉතිහාසයත් අපි දැනගන්නට ඕන. ඒ බුදුහාඳුරෝ පිරන් කෑපු දවසේ ඉඳලා ස්වාමීන් වහන්සේලා කරපු සේවය ගැනත් අපි යම් කිසි ප්‍රමාණයකට දැනගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ දහම අනුව පින්නතුනි පැවිදි ගිහි ඕනෑම කෙනෙකුට ධර්මය අහන්නටත් පුළුවන්, ධර්මයේ හැසිරෙන්නත් පුළුවන්, නිවන් දකින්නත් පුළුවන්. එහෙනම් බුදුහාඳුරෝ සංඝ පිරිසක්, භික්ෂුන් වහන්සේලා පිරිසක් නිර්මාණය කළේ ඇයි? භික්ෂුන් වහන්සේලා පිරිසක් භික්ෂු ශාසනය ආරම්භ කළේ මේ ශාසනය පරපුරෙන් පරපුරට ඉදිරියට ගෙන යන්න ශක්තිමත් පිරිසක් හදන්න. ඒ හදන පිරිස පින්නතුනේ හැම මොහොතෙම පරමාදර්ශී පිරිසක් වෙනවා දකින්න බුදුහාඳුර කැමති උනේ. යම් කිසි කෙනෙක් පැවිදි වෙනකොට ඒ පැවිදි වෙන කෙනාගේ රූප සම්පත්තියක් තියෙන්න ඕන. ඇස් දෙක අන්ධ කෙනෙකුට බෑ. අංග විකල කෙනෙකුට බෑ. බිහිරි කෙනෙකුට බෑ. ඇඟිලිෙම අඩු කෙනෙකුට පැවිදි වෙන්න බෑ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බුදුහාඳුරන් කිසිම මෛත්‍රියක් නැහැ කියලා හිතෙන්න පුළුවන් සමහර අයට. පින්නතුනේ ගිහියෙක් හැටියට ඕන කෙනෙකුට ධර්ම හැදෙන්න පුළුවන්. නමුත් සංඝ සමාජයට එනකොට එයා හොඳ මොඩල් එකක් වෙන්න ඕන. නැත්නම් මේක ආබාධිතයන්ගේ නේවාසිකාගාරයක් වෙනවා. අනාථ කඳ උරක් වෙනවා මෙතන. එහෙම නෙවෙයි. මේ පිරිස සමාජයට යනකොට පරමාදර්ශී පිරිසක් විදියට සමාජ ඉදිරියේ පෙනී සිටිනට ඕන. අන්න ඒ නිසා ඒ සංඝ සාසන ඇතුළත් වෙනකොට එයාට විශේෂ සුදුසුකම් තියෙන්න ඕන කියලා විනය තියෙනවා. එහෙම නැත්නම් ඇතුළු වෙන්න බෑ. එහෙම නැත්නම් යට ගිහියෙක් වශයෙන් පැවිදි වැඩ කරන්න පුළුවන්. නිවන් දකින්නත් පුළුවන්. හැබැයි මේ ශාසනයට එනකොට ඒ ශාසනික පිරිස හැම අතින්ම ශක්තිමත් පිරිසක් වෙනවා දකින්නටයි බුදුදහම තුළින් කැමති වෙලා තියෙන්නේ. අන්න ඒ පිරිස පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ කාලයේහි ඉහළ කුලවල අය විතරක් නෙවෙයි හැම මට්ටමේම මේ සුසුකම් තියෙන අය පැවිදි වෙලා තියෙනවා. පැවිදි වෙච්ච දවස් ඉඳලාම තමන්ගේ ජීවිතය තමන්ගේ ආධ්‍යාත්ම දියුණුව වෙනුවෙනුත් මේ ශාසනය කැපවීම සඳහා ශාසන ඉදිරියට ගෙන යනටත් සුවිශාල කැපවීමක් කරලා තියෙනවා. අන්නේ සුදුසුකම් සහිතව යම් කිසි කෙනෙක් පැවිදි වෙනවා නම් ඒ පැවිදි වෙන කෙනා ගැන කියන්නේ හරියට ඉන්දියාවේ මහා ගංගා හතරක් තියෙනවා. සරබෝ, ගංගා, අචිරවති, මහී කියලා ඒ මහා ගංගා හතරෙන් මුහුදට වැටෙන ගංගා මුහුදට වැටුණාට පස්සේ එකම ලුණු දිය බවට පත් වෙනවා වගේ විවිධ කුල වලින් පැවිදෙන අය මේ ශාසනයට ආවට පස්සේ එකම බුද්ධ පුත්‍රයන් බවට පත් වෙනවා කියලා. ගිහි කාලේ කොච්චර සුදුසුකම්, කොච්චර දැනුගත්කම්, කොච්චර ධනවත්කම්, කොච්චර තනතුරු තිබුණත් පැවිදුණාට පස්සේ ඒව අදාළ නැහැ. පැවිදුණාට පස්සේ එකම ශාසනික පිරිසක් වශයෙන් තමයි ඉන්නේ. එනසා තමයි බුදුහාමර ලස්සන උපමාවක් කියනවා. මොකද උපමාව? යම් කිසි කෙනෙක් ඔටුන්නයි කඩුවයි අත්හැරලා මහන වුණත්, යම් කිසි කෙනෙක් දෑකැත්ත ගොයන් ටිකයි අත්හැරලා මහන වුණත්, කවුද මේ කියන්නේ? රජ කුමාරයෙක් මහන වුණත්, සාමාන්‍ය ගොවි කුලේ කෙනෙක් මහන වුණත්, ඒ දෙන්නාම පැවිදුණාට පස්සේ ඒ දෙන්නගේ කිසිම වෙනසක් නැහැ කියලා. අර රජ කුලේ මහනෙච්ච කෙනා හුඟක් වටින කෙනෙක්. රජකම අත්හැරුණේ ආවේ. අනේ මෙයාට පොඩ්ඩයිනේ. කුඹුර විතරයිනේ. එහෙම කියලා කියන්නේ නැහැ වෙනතුනි. බුදුහාඳුරෝ කියනවා ඒ දෙන්නාගේම නෙක්ඛම්මය, නෛෂ්ක්‍රම්‍ය නික්මීම මා සමාන කොට සැලකනවා කියලා. ඇයි ඒකට හේතුව? රජ කුමාරයාට රජකම අත්හරින්නේ යම් කිසි අමාරුවක් තියෙනවා නම් ඒ වගේම අමාරුයි අර ගොවියට තමන්ගේ ගොවි බිම අත්හරින එකත් ඒ වගේම අමාරුයි. යාමෙකුට තමන් සතු නිවස මාලිගාවක් කියලා කියනවා. රජ කුමාරයට තමන්ගේ නිවස මාලිගාවක් වගේම අර දිලිඳු කෙනාට තමන්ගේ ගෙදරත් මාලිගාවක් තමයි. එනිසා පින්නතුනි මෙන්න මේ වගේ ශාසනික පිරිස තුළ බ්‍රාහ්මණ කුලේ ඉඳන් සියලුම කුලවල අය පැවිදි වෙලා හිටියා. ඉහළම ප්‍රඥාවන්ත කෙනාගේ ඉඳන් සාක්ෂරතාවයෙන් නැති කෙනා දක්වා මහනල හිටියා. සරුවත් හාමුදුරුව කියලා කියන්නේ ඒ කාලෙ තිබෙච්ච දැනුම ඉහළටම ලැබපු කෙනෙක් ශාස්ත්‍රීය අධ්‍යාපනයේ. චුල්ලවන්ත හාමුදුරුව කියලා කියන්නේ සතරපද ගාථාවක් පාඩම් කරන්න බැරි වෙච්ච කෙනෙක් මාස 4කදී. මේ දෙපැත්තම පිරිස හිටියා. හැබැයි පින්නතුනි මේ දෙන්නාම බාහිර අධ්‍යාපනයේදී වෙනස් වුණාට ලෞකික ලෝකෝත්තර අධ්‍යාපනයේදී මේ දෙන්නාම බුද්ධිමත් එකයි. බුදුදහමේ අධ්‍යාපනය කියන්නේ මොකද්ද? බුදුදහමේ අධ්‍යාපනය කියන්නේ සාක්ෂරතාවය විතරක් නෙවෙයි, ලිටරසි එක විතරක් නෙවෙයි. බුදුදහමේ අධ්‍යාපනය කියන්නේ මේ දුකේ හට ගැනීම නැතිවීම දකින්න යා කොච්චර බුද්ධිමත් කෙනෙක්ද කියන කාරණා. යාට ඇතැමිට අකුරක්වත් බැරි කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි දුකේ හට ගැනීම නැතිවීම දැක්කොත් එයා බුද්ධිමත් කෙනෙක්. ඒ නිසා පින්නොතුනි මෙන්න මේ තැනට තමයි බෞද්ධ අධ්‍යාපනය යන්නේ. ඉතින් අන්නේ විදිහට හදපු පිරිස පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ කාලෙහි සරියුත් හාමුදුරුව, මුගලන් හාමුදුරුව, මහාකාශ්‍යප හාමුදුරුව ආදී මේ ස්වාමින් වහන්සේලා සුවිශාල කැපවීමක් කරා මේ ශාසනයට. ඒ විතරක් නෙවෙයි බුදුහාඳුර පිරණසාට පස්සේ තුන් මාසයකට පස්සේ එකතු වෙච්ච මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් රැස් වෙච්ච 500ක් අවිඥාලාදී රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ සමස්ත බුද්ධ වචනය සජ්ජහායනා කරලා සංගායනාවක් පවත්වලා ඒ සියලුම බුද්ධ වචනය මතු පරපුරෙන් පරපුරට ඉදිරියට රැගෙන යන්න පුළුවන් විදියට මේක බානක ක්‍රමයකට පැවරුවා. දැන් සරුවත් ආදරණීය ශිෂ්‍ය පිරිසට කොස කොටස පැවරුවා. මහා කාශ්‍යප හාමුදුර ප්‍රධාන ශිෂ්‍ය පිරිසට කොස කොටස පැවරුවා. අනුරුද්ධ හාමුදුර ඇතුළු පිරිසට තව කොටස බාර දුන්නා. බාර දීලා මේ ත්‍රිපිටක බුද්ධ වචනයම අවුරුදු 5000ක් තිස්සේ නොනැසී ගෙන යන්න පුළුවන් විදියට සකස් කළා. බුද්ධ පරිනිර්වාණයෙන් වසර මාස 3කට පස්සේ රැස් වෙච්ච මේ ස්වාමීන් වහන්සේලා අජාසත් රජතුමාගේ දායකත්වයෙන් පැවැත්වපු පළවෙනි ධර්ම සංගායනා තුළ මේ ධර්මය ඉතාම විධිමත් විදියට සංග්‍රහ කළා. ඒ උන්වහන්සේලාගේ දූරදර්ශී වැඩපිළිවෙළ නිසා තමයි අද දක්වා මේ බුද්ධ ශාසනය තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්තුනි. ඒ තුන් මාසෙට පස්සේ ගත වෙන ආයි වසර 100කට පස්සෙත් ආයි ශාසනය ඇති වෙච්ච යම් යම් ගැටලු නිසා ස්වාමීන් වහන්සේලාට නැවත සංගායනාව පවත්වන්න වුණා. පින්තුනි ඔබ දන්නවද? බුදු පරිනිර්වාණයෙන් තුන් මාසයකට පස්සේ පැවැත්වෙච්ච සංගායනාවේ සියලුම ස්වාමීන් වහන්සේලා බුදුහාමර දැකපු අය. ඒ විතරක් නෙවෙයි. බුදු පරිනිර්වාණයෙන් වසර 100කට පස්සේ පවත්වපු දෙවෙනි ධර්ම සංගායනාවේ ඉඳලා තියෙනවා සමහර ස්වාමීන් වහන්සේලා බුදුහාමර දැකපු ස්වාමීන් වහන්සේලා. ඒකට අවුරුදු 100 දෙවෙනි සංගායනාව පැවැත්වු විතරක් නෙවෙයි. දෙවෙනි සංගායනාව පස්සේ ඒ පවත්වපු ස්වාමීන් වහන්සේලා බැලුවා ඊළඟට ශාසනය ලොකු ගැටලුවක් ඇති වෙන කොයි කාලයකටද පස්සේ කියලා බලලා ඊට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනා පිරිසක් සකස් කළා. සකස් කළේ කොහොමද? ඒ වන විට මෙහාට එන්න ඕන පිරිසට ඇතැමිට දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා ආරාධනා කළා මේ කාලයට මනුස්ස ලෝකෙට එන්න ඕන කියලා. පින්වත්නි පුදුම හිතෙනවා මේ රහතන් වහන්සේලාගේ දූරදර්ශී වැඩ පිළිවෙල ගැන. එයට ආරාධනා කරලා මේ කාලේ එන්න ඕන මේ හැවිල මේ කාර්යභාරය කරන්න ඕන කියලා එයටත් ආරාධනා කළා තමයි දෙවනි සංඝානාය ස්වාමීන් වහන්සේලා පිරුණ පෑවේ. ඊළඟට පින්වත්නි තුන්වෙනි ධර්ම සංඝානාව බුදු වර්ෂ 236 දී බුදුහාමුදුර පිරුණ පාල වසර 236කට පස්සේ ඉන්දියාවේ අශෝක රජතුමා රාජ්‍ය කරන කාලේ තුන්වෙනි ධර්ම සංඝානාව පවත්වලා මේ ශාසනය නැවත විධිමත් කළා. නැවත සංවිධානාත්මකව සකස් කරවල් කරන්න නෙවෙයි ලෝක රටවල් 9කට මැද පෙරදිග ඇතුළු රටවල් 9කට රහතන් වහන්සේලා පිටත් කළ හැරිය. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි බුදු වර්ෂ 236 දී ශ්‍රී ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළේ. ඒ වැඩම කළ පින්තුන් දාපු ස්ථාවර පදනම නිසා තමයි බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශාල ශාසනික මෙහෙවර කරපු අය අතුරින් අජාසත් රජතුමා ප්‍රධාන කෙනෙක්. ඒ වගේම ධර්මාශෝක රජතුමා අශෝක රජතුමා පින්වත්නි බෞද්ධ අධිරාජ්‍යයක් විදියට අද දක්වා ලෝකයේ බුදුදහම ව්‍යාප්ත කිරීමේ ගෞරවයෙන් සැලකුවත් ප්‍රමාණයක් හිමි වෙනවා අශෝක රජතුමාට. අන්නේ රජතුමාගේ බුද්ධිමත් මඟ පෙන්වීම සහ මොග්ගලි පොතිස්ස ස්වාමීන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාගේ උපදේශකත්වයේ මත තමයි එදා ඒ කරපු ශාසනික වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් විදියටයි අද අපට බුදුදහම ලෝකෙ ඉතුරු වෙලා තියෙනවා. විශේෂයෙන් පේනතුනි බුදු වර්ෂ 236 දී ලංකාවට බුදුදහම ගියාට පස්සේ එතන පටන් තවත් අවුරුදු 200 ගානක් බුදු වර්ෂ 440 වෙනකම්ම ලංකාවේ ස්වාමින් වහන්සේලා කටපාඩමීම කරගෙන ආවා. අරිට්ඨ හාමුදුරන්ගේ පටන් පරපුරෙන් පරපුරට ජීවිත පරිත්‍යාගයෙන් ඉතාම දුෂ්කර කාලවල අවුරුදු 12ක නියම් කාලයක් තිබුණ බලගම්බා රජතුමාගේ කාලේ ඒ තරම් කාලවල නිර්ආහාර විඳගෙන දැඩිසේ දුක් විඳින්මින් මේ ශාසනය වියකී නොයනට උන්වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් මේ ශාසනය රැකගෙන ආවා. ඒ තරක් නෙවෙයි අපේ ලාංකික මෞර්තියන් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් උපරිම පරිත්‍යාගය කළා. ඇතැමිට තමන් බඩගින්නෙන් ඉඳගෙන ස්වාමින් වහන්සේට දානය දීලා තියෙනවා. ඒ තරක් නෙවෙයි මේ ශාසනය ගෙන යන භික්ෂු පිරිසක් ඕන. ඒ නිසා ස්වාමින් වහන්සේලා නිර්මාණයක් කළා. සාමාන්‍ය ලැබෙන දරුවෙක් ශාසනෙට පූජා කරන්න. නිකන් දරුවෙක් නෙවෙයි. ඕ තමන්ගේට ලැබෙච්ච දරුවන්ගෙන් හොඳම පින්වත්ම ලස්සනම දක්ෂම දරුවා පන්සලට පූජා කරා. සාසන පූජා කරා. ඇදැමිට ඉතාම දුකෙන් මේක කරන්නේ. නමුත් දුකෙන් වගේම සතුටෙන් කරන්නේ. පින්තුනේ තමන්ගේ දරුවෙක් සාසනය පූජා කරනවා කියන්නේ ඒක සුළුපාටු පරිත්‍යාගයක් නෙවෙයි. දැන් ඔබ වුණත් දන ඔබට තියෙන ලොකුම සම්පත ඔබේ දුව දරුවන්නේ. නමුත් අපේ අතීත අම්මලා තාත්තලා තමන්ගේ ප්‍රධානතම යුතුයකම් බවට පත් කරගත්තා තමන්ගේ දරුවෙක් සාසන පූජා කරන්නේ. අන්න ඒ කැපවීම නිසා තමයි පින්තුනේ අවුරුදු 440 දී බුද්ධ වර්ෂ 440 දී වළගම්බා රජ සමයේ කාලේ මේ ධර්මය ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා. මාතලේ අලු විහාරයේදී ඒ ග්‍රන්ථාරූඪ කරපු පුස්කොළ පොත්වල තිබු ධර්මය තමයි තේරවාදී මුළුමුදු සමය විදියට අද මුළු ලෝකෙම තියෙන. ඒ කටයුත්තේ ප්‍රධානතම කාර්යභාරයක් කළේ ශ්‍රී ලාංකීය භික්ෂුන් වහන්සේලා. ඒ නිසා පින්වතුනි ලෝකයේ බෞද්ධ රටවල් අතරින් ලංකාව උඩනුවාට ලංකාව ගැන සුවිශාල විශේෂත්වයක් තියෙනවා. සැලකිල්ලක් තියෙනවා. ඔබ දන්නවා බෞද්ධ පොඩිය දැන් ලෝකේ හැම රටකම අය බෞද්ධ උත්සව සමරනකොට ලෙල දෙන්නේ මේ එකම බෞද්ධ පොඩිය. ෂඩ් වර්ණ බෞද්ධ පොඩිය. මේ බෞද්ධ පොඩිය කොහෙද නිර්මාණය කළේ? මේක ශ්‍රී ලංකාවේ නිර්මාණය කරපු පොඩියක් මේක. ශ්‍රී ලාංකික. ඒ ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණය මුළු ලෝකෙම බෞද්ධයන් පිළිගන්නවා. ඒ විතරක් නෙවෙයි. අද වෙසක් දේ කියලා අපි කියනවනේ. වෙසක් කියන වචනේ මොන භාෂාවෙන්ද ආවේ? සිංහල භාෂාවෙන්. වෛසාඛය කියලා සංස්කෘතෙන් කියනවා. බුද්ධ භාෂාවෙන් පාලි භාෂාවෙන් වේසාඛ කියලා කියනවා. වේසාඛ කියන පාලි පදයක් නෙවෙයි වෛසාඛය කියන සංස්කෘත පදයක් නෙවෙයි පාවිච්චි කරන්නේ වෙසක් කියන සිංහල පදය. වෙසක් කියන පදයේ වචනය සිංහලෙන් මුළු ලෝකෙටම ගිහිපු වචනයක්. ඒ නිසා වෙසක් දේ සමරන්නේ සිංහල වචනයක් සිංහල ජාතියේ ලාංකිකයන් නිර්මාණය කරපු බෞද්ධ පොඩි යටතේ තමයි ලෝකෙම අයද බෞද්ධස්ව සමරන්නේ. ඒ නිසා ලංකාව ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඇතැම් විට ලංකාව ගැන අපට ඉපදුනාට අපිට එච්චර සැලකිල්ලක් නැහැ ලංකාව. නමුත් වෙනතුනි ලංකාව තේරවාදී බුදුදහම අතුරින් සම්බුදු දහම සුරක්ෂිත කිරීමේ කාර්යභාරය අතුරින් ලංකාව තාමත් ඉදිරියෙන් ඉන්නවා. ලංකාවේ ස්වාමීන් වහන්සේ ලෝකයේ අනිත් අයත් එක්ක කටයුතු කරද්දී තාම ඉදිරියෙන් ඉන්නවා. එනිසා සාසනික ඉතිහාසය තුළ මේ වගේ කරුණු ටික ගැන අපි සැලකිලිමත් වෙන්නට ඕන. ඒ බුද්ධ වර්ෂ 440 ඉඳන් අද බුද්ධ වර්ෂ 2561 මේ දක්වාම පිනතුණි තාම දුර ගමන් මගක් දුෂ්කර ගමන් මගක් මේ ශාසන රැකගෙන ඇවිල්ලා තිනෝ ස්වාමීන් වහන්සේලා. යම් තැනක ස්වාමීන් වහන්සේලා නැති වුණා නම් පින්නතුනි ධර්මය අහන්නට අවස්ථාවක් නැති වෙනවා. ධර්මය අහන්නට අවස්ථාවක් නැති වුණොතින් බුදුහාඳුර හඳුනාගන්න අවස්ථාව නැති වෙනවා. දැන් බලන්න ලෝකේ සමහර රටවල් තියෙනවා. ඇෆ්ගනිස්තානය, ඉන්දුනීසියාව, ජාවා සුමාත්‍රා, මැද පෙරදිග මේ වගේ රටවල් පිනොත්තුනේ රහතන් වහන්සේලා ලක්ෂ ගණන් හිටිය ස්ථාන. තාමත් ලෝකේ විශාලම බෞද්ධ නටබුන් තියෙන මේ රටවල්. මුලින්ම නැති වුණේ ස්වාමීන් වහන්සේලා. ඊට පස්සේ ධර්මය අහන්නට අවස්ථාන ලැබිලා ගියා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ අර තිමෙච්ච පිළිම ටික කැඩුවා මිනිස්සු. විහාර විහාරස්ථාන විනාශ කළා. ඒ නිසා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සජීවීකරණ ජීවමාන කරන ජීවමාන රුවන වෙන්නේ ජීවමාන රත්නය තමයි සංඝ රත්නය. ඒ නිසා දහම රැක ගන්න කැමැත්තක් තියෙනවා නම් යම් කෙනෙක්ගේ ඒකේ නයිස්ටින් කර යුතු ප්‍රධානතම කාරණයක් තමයි ස්වාමින් වහන්සේට උදව් කරන්න ඕන. ස්වාමින් වහන්සේට ශක්තිමත් කරන්න ඕන. එහෙමුණු ප්‍රමාණයට තමයි පින්තුනි ධර්මයේ තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ධර්මය අහන්න පුළුවන්කම තියෙන්නේ. ධර්මය අහපු ප්‍රමාණයට තමයි බුදුහාඳුන හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට පින්නතුනේ දැන් අපි මේ කතා කළේ බුද්ධ චරිතය කතා කළා, ශාසන ඉතිහාසය කතා කළා. ඊළඟට පින්නතුනේ බුද්ධ ධර්මය කතා කරන්නේ. දැන් මේ අපි කියන කරුණ හැම එකක්ම පින්නතුනේ අනුපිළිවෙලින් සාකච්ඡා කරන්නේ, කල්පනා කරන අහනට ඕන සරල කරුණේ දැන් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහන්නට, ඒක තේරුම් ගන්නට අපේ ජීවිතවල පිනතුනේ ප්‍රධානතම ඉලක්කයක් කරගන්නට ඕන. ඇයි ඒකට හේතුව? පින්නතුනේ ධර්මයේ ඇසීම තමයි අපේ සතුට ලබන ක්‍රමය සහ දුකක් විඳිනවා නම් දුක විඳින්නට හේතුව තේරුම් ගන්න නිවැරදිම ක්‍රමය. ඇත්තටම දැන් අපි හිතනවා අපි බොහොම සතුටෙන් ඉන්නේ කියලානේ. අපි හිතනවා අපි සතුට විඳිනවායි කියලා. ඇත්තටම පින්නතුනේ නුවණින් බැලුවොත් අපි අද යම් කිසි අත්දැකීමක් විඳිනවා නම් සතුටක් හෝ දුකක් විඳිනවා නම් ඒක සිදුවෙන ක්‍රමයවත් අපි හරියට දන්නේ නැහැ. අපි හුඟක් උගත් කියලා කියනවා. හුඟක් කියලා විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්තා කියලා මෑතමිට කියන්න පුළුවන්. හුඟක් තාක්ෂණික උපකරණ පාවිච්චි කරනවා. හුඟක් හොඳ නිවුස් අහනවා ලෝකෙ ගැන. අලුත් ගැලැක්සි එහෙම ගැන විස්තර එහෙමත් අපි අහනවා. එහෙම කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් වෙනතේ ඊටාම සරල උදාහරණයක් ගන්න. අපි කලින් කියලා තියෙන මේක. අපි කැම ටිකක් කනවා කියලා කියමු. අපි කැම ටිකක් කනකොට පිඟානකට බෙදාගෙන අපි කැම කනෝනේ. කෑම කනකොට දැන් අපි පිඟාන දිහා බලාගෙන තමයි කන්නේ. ආ මේ වෑංජන තියෙනවා, බත් තියෙනවා, ඉන්දියාප්ප තියෙනවා, කිරි බත් තියෙනවා, මම කනවා. කනකොට අපි හිතන්නේ දැන් කටට රස දැනෙනවනේ. කටට රස දැනෙනකොට අපි දැන් පිඟාන දිහා බලාගෙන තමයි කන්නේ. ඒතර පිඟාන දිහා බලාගෙන කනකොට අපට හිතෙන්නේ මොකද්ද? දැන් මේ කටට රස දැනෙනවනම් ඒ රස දැනෙන මොන ආහාරයේද අපට හිතෙන්නේ මේ පිඟානේ තියෙන කැම ටික කියලානේ. ඇත්තටම පින්නතුනි ඔබට මේ මොහොතේ දිවට රස දැනෙනකොට දැනෙන්නේ මේ මොහොතේ. මේ මොහොතේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කැමද? මේ මොහොතේ රස දැනෙන්නේ මේ මොහොතේ දිවේ තියෙන රස. දිවේ තියෙන කැම ටික තමයි. අපි කවදාවත් හිතලා තියෙනවද ඒක? අපි හැම වෙලාවෙම හිතන්නේ මේ රස දැනෙන්නේ මේ පිඟානේ ලස්සනද තියෙන රතු පාට අට සම්බෝලයයි, කහ පාට කිරි හොද්දයි, රතු පාට පොල් සම්බලුයි, තැමිලි පාට මේ ටික තමයි අපි දැන් හිතේට ගන්නනේ. නමුත් පින්නතුනි මේ දැන් මේ මොහොතේ රස දැනෙන කෑම ටික කොහොම ටිකක් අරගෙන කටින් පිඟානේ පැත්තට දිබ්බොත් කොහොමද? අර වගේ ලස්සනද? නෑනේ පින්නදනේ කොයිද? ප්‍රමාණය අපි දන්නවනේ නීතියනේ. ආයෙ තැමිට කඩට දාන්න තිය අනිත් කැම ටිකක්වත් අපිට කන්න හිතෙන්නේ අරක දැක්කම. පින්නතුනි මේ එක උදාහරණයක් විතරයි කිව්වේ. අපි ජීවිතේ සැපක් හෝ දුකක් විඳිනවා නම් දැන් මේ මලක් දැකලා අපි සතුටේ කියලා විඳිනවා. කවුරු හරි බනිනකොට දුකයි කියලා හිතනවා. අපි නිතරම හිතන්නේ යමක් අත්දැකීමක් ලැබෙනකොට ඒ ලැබෙන්නේ ඒ මොහොතේ තියෙන දේයි ලැබෙන්නේ කියලා අපි හිතන්නේ. ඒ විතරක් නෙවෙයි අපි හිතන්නේ ඒ අත්දැකීම ලබනකොට ඒ සැප හෝ දුක එන්නේ බාහිර අරමුණින් තමයි මට ආවේ කියලා හිතන්නේ. දැන් කවුරු හරි ඔබට බනිනකොට දැන් අපි ගොඩ මෙතන පිටසක් ඉන්නවා. ඔබට බනින එකනේ. බනිනකොට ඔබට හරි දුකයි බන පිටස ළඟදී මට බැන්න කියලානේ. හැබැයි ඒ බැනුම තවත් කෙනෙකුට ඇහෙනවා. එයාගේ නා හොඳ වැඩේ බැනපු එක හොඳ වචන ටිකක් කිව්වේ කියලා. හරියට දුක නෑ. සන්තෝෂය යාට. ඔබ දුක් වෙනවා මෙයා බනිනකොට මෙයා සන්තෝෂ වෙනවා. එතකොට පින්නතුණී සැප හෝ දුක ආවේ බාහිරින්ද? නෑ පිටින් නෙවෙයි බාහිර සද්දේ ආවේ. ශබ්දයට පිට හේතුණාට ඒ ශබ්දයෙන් දුක හෝ සැප ගන්න අපේ අභ්‍යන්තර මනස අනුව. තවත් උදාහරණයක් ගන්න. ඔබේ ළමයේ විභාගයක් පාස් වුණා කියමු. ඔබට හරි සන්තෝසයි නේ. ඒ දරුවම විභාගය පාස් වෙච්ච විදිය තවත් කෙනෙකුට තාරන් කියනවා. එයාට සන්තෝසද? එයාට ඇතැමිට දුකයි සන්තෝස පාස් වෙච්ච කියන්නේ. එහෙම ඇත්තිනවනේ. දැන් ඔබේ පුතා සමත් වෙනකොට ඔබට සන්තෝසයි. තව කෙනෙකුට ඒ සතුට නැහැ. බලා තව සමානලට කියමු ඔබේ පුතා විභාගයක් අසමත් වුණා. ඔබ හරි දුකෙන් ඉන්නේ ආඩාන මෙච්චර අවුරුදු ගානක් දුකින්ද ඔක්කොම වතුර කියලා හිතන්නේ. ඒ වගේම තවත් කෙනෙකුට තාරන් කියනවා. ඔව් ඔබත් එක්ක අමනාප වෙච්ච කෙනෙකුට. එයාට කොහොමද? එයා සන්තෝෂ වෙනවා මේකට. එතකොට බලන්න පින්නතුනි සතුට හෝ දුක කියන එක බාහිරින් නෙවෙයි ආවේ. ඒ සැප හෝ දුක කියන එක ඇති වුණේ තමන්ගේ හිතන විදියට. තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන කෙලෙස් වල ප්‍රමාණය අනුව තමයි තමන් සැප හෝ දුක් විඳින්නේ. එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ මෙන්න මේ දුක හා සැප ලැබෙන ක්‍රමය තේරුම් ගන්න ධර්ම. මෙන්න මේක තේරුම් ගත්තොත් තමයි පින්නතුනි ඇත්තටම අපේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නවා වෙන්නේ. මේක තේරුම් ගත්තොත් තමයි ඇත්තටම අපේ මනුස්ස ලෝකයේ ඉපදිච්ච එකෙන් ප්‍රයෝජන ගන්නවා වෙන්නේ. මේක තේරුම් ගත්තොත් තමයි ඇත්තටම අපි සතුට විඳින ක්‍රමය දැනගන්නේ. යම් කිසි කෙනෙක් හිතනවා නම් විස්රාම ගිහලා වයසට ගිහලා මම බනහන්නේ කියලා. එහෙනම් එයා කැමති සතුට වෙන නාකි වෙල එහෙනම්. පින්නතුනි ඉක්මනට මේක දැනගත්තු ප්‍රමාණයට තමන්ට වාසිය වැඩි. ඉක්මනටම දැනගත්තු ප්‍රමාණයට ඉක්මනටම දුකෙන් නිදහස් වෙන ක්‍රමය තේරුම් අරගෙන තමන්ට මේ පැත්ත ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ දරුවන් හදද්දිම අනිත් වගකීම් යුතුයකම් කරද්දිම අපි දක්ෂ වෙන්නට ඕන මේ දාම අහලා හැකිතාක් දුරට අපේ ජීවිතය සාර්ථක කරගන්න. අන්නේ දහම ළඟදී පින්නතුනි අපි ටිකෙන් ටික බුදුදහම වෙන කාරණා දැන් විස්තර කරනවා. දැන් අපි මේ මුලින් ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේගේ දහමේ දර්ශනීය තියෙන ප්‍රධාන කාරණා ටික. පින්නතුනි මේ දහම තේරුම් ගන්න යද්දී අපට ලොකු පිනක් තියෙනට ඕන. ඒ පිනට කියන්නේ ශ්‍රණ සම්පත්තිය කියලා. ඊටාම භාග්‍ය සම්පන්න දුර්ලභ අවස්ථාව කියන එක. මේකට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. මේ ක්ෂණ සම්පත්තිය පින්නතුනි නිකන් ලැබෙන්නේ නැහැ. මේක ලැබෙන්නේ සසර ලොකු පිනකට. එනිසා ඔබ හැම දිනෙකම පින්වත්. හැබැයි ඒ ක්ෂණ සම්පත්තියේ සුවිශේෂී කාරණා තියෙනවා. ඒ කාරණා කියන තැන්වලදී ඔබ හොඳට අහන්නටත් ඒ අහන තැන්වලදී තේරුම් ගන්නටත් තේරුම් නොවන තැනක් තියෙනවා නම් අහන්නටත් ඔබ සැලකිලිමත් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනා බලනකොට පින්නතුනි ඊටාම සරල කාරණේ ඉඳන් ගැඹුරු කාරණේ දක්වා කිසියම් අනුපිළිවෙලකට යන්නේ. හරියට සාගරය මුහුද ටිකෙන් ටික ගැඹුරු වෙනවා වගේ මේ ධර්මයත් ටිකෙන් ටික ගැඹුරට යන ධහම. අන්නේ ධර්මයේදී පින්නතුනි බුදුහාඳුර මුලින් ධර්මදේශනා කරන්නේ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමනං ආදීනවනං ආදීනවන් ඔය විදිහට දන් දෙන හැටි, සීල රකින හැටි, කම්සපාත හැරීමේ ආනිසංස මෙන්න මේ වගේ ටිකෙන් ටික අනුපිළිවෙලට යන්නේ. අන්නේ ධර්ම දේශනා කරද්දී පේනතුනි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ එක පැත්තකින් ස්වර්ග මාර්ගය විස්තර කරන්න, අනිත් පැත්තෙන් මොක්ෂ මාර්ගය. බුදුදහමේ ප්‍රධාන අනුශාසනා දෙකක් තියෙනවා. පැහැදිලි කිරීම දෙකක් තියෙනවා. එකක් තමයි ස්වර්ග මාර්ගය. සුගතියට යන්නේ කොහොමද? හොඳ උපතක් නැවත ලබා ගන්න මොකද කරන්න ඕනේ කියලා. ඒක එක පැත්තක්. අනිත් පැත්ත තමයි සම්පූර්ණම කෙලෙස් වලින් නිදහස් වෙන මොකද කරන්න ඕනේ කියලා. ඒතර ස්වර්ග මාර්ගය කියන්නේ බාහිර පිටස්තර සාධක ටික ලක්ෂණ කරගන්න විදිය කියන්නේ. දැන් අපි අතීතයේ තේපින කරලා තියෙන නිසා තමයි ඔය ඇස් දෙක හරිනකොට මේ ඔක්කොම ලස්සන ලෝකයක් පේන්නේ ඔබට. එතකොට මොක්ෂ මාර්ගයේදී මොකද කියන්නේ? මොක්ෂ මාර්ගයේදී කියන්නේ පින්නතුනි එකක් තමයි දැනට ලැබිච්ච සැප ටික තේරුම් ගන්න එක විස්තර කරනවා. දැන් අපිට පින්නතුනි අතීතයේ පින්නෙන් ලැබිච්ච පුබ්බේක කතපොඤ්ඤතා කියන ලැබිච්ච මහා පිනක් තියෙනවා. අපිට ඒක දැන් තේරුම් ගන්නවත් බුද්ධියක් නැහැ ඒක. ඒ ටිකවත් අපි භුක්ති විඳින්න හැත්තෙම. දැන් බලන්න දැන් මෙතන තියෙන මල්ටිකේ ලස්සන දැකලා කී දෙන්නා සතුටු වෙන්නේ නැද්ද? මේ ලස්සන මේ ඩෙකරේෂන් එක මේව දැකලා මේක ලස්සනයි කියලා කී දෙනෙකුට නම් හිතුණද? මේ පරිසරය එනකොටම ගෙදරට වඩා කොච්චර ලස්සන පරිසරයක්ද? කියලා මේ ටික දැකලා කී දෙනෙක් සතුටු වුණාද? ඔබ ඇඳම ඇඳුමනේ කොච්චර ලස්සනද නේ? ওই ඇඳපු ලස්සන රූපේ ওই ලස්සන ඇඳුමේ රූපේ ලස්සන දැකලා කී දෙනෙක් නම් සතුටු වෙන්නේ නැද්ද? ඔබ ඇතැමිට බාහිර බලනවා ඔබේ ලස්සන ඔබට බලන්න විවේකයක් නැහැ. ඔබ ආපු වාහනේ කොච්චර ලස්සනද? ඔබ ගෙදර ඉඳලා මෙතෙන්ට එනකම් පාරේ දෙපැත්තේ කොච්චර ලස්සනද ඔබ දැක්කද? ඒ දැකපු දේවල් වලින් කොච්චරනම් සුළු දෙයක් ගැනද ඔබ හිතුවේ? පින්නතුනි මෙන්න මේ මොක්ෂ මාර්ගයේදී පළවෙනි දේ තමයි අපි අතීතයේ කිනින් ලැබපු මෙන්න මේ දේ ගැන ඇස් දෙක ඇරලා හොඳට සිහියෙන් බලන වර්තමාන හිත තියාගන්න. මෙන්න මේකයි පළමුවෙන් දෙන අනුශාසනේ බුදුදහම. පින්නතුනි මේක හිතුවත් ඇති අපට වෙන මොකුත් ඕනේ. දැන් බලන්න අපි කොච්චර වටිනා ලස්සන වාහනයකද යන්නේ. ඒ යන වාහනේ ඉඳගෙන අපි අතීත සිදුවිල්ලක් හිතනවා, අනාගතේ හිතනවා. මේ යන වාහනේ ලස්සන දකින්නවත් අපට විවේක බුද්ධියක් නැහැ. ඔබ පාවිච්චි කරන හෑන්ඩ් බෑග් එක කොච්චර ලස්සනද නේ? කොච්චර විදමතිලද ගත්තේ ඒක? ඔබේ දරුවා කොච්චර පිනකින්ද ඔබට ලැබිලා තියෙන්නේ? අනේ මගේ පිනෙන් දරුවත් පින් කළා මට ලැබිලා තියෙන්නේ කියලා ඒ දරුව ගැන ඔබ වාර කීයක් බලලා තියෙද? නිතරම බලන්නේ දරුව නිසා වගකීම් වැඩි කරදර කරනවා, අකීකරුයි, හෝම්වර්ක් කළනේ. අපි නිතරම බලන්නේ මේ ටික නේනේ. පින්නතුනේ අපට සතුට ලබන ක්‍රම 1000 ගණක් මේ වටා පිටා ලැබිලා තියෙනවා. බුදුදහමෙන් පළවෙනි දේ තමයි පින්නතුනේ මෙන්න මේ සතුට ලබන ටික හඳුනාගෙන සතුට වෙන්නේ. ඒක පළවෙනි එක. දෙවෙනි දේ තමයි අපට පින්නතුනේ අපේ කර්ම විපාක නිසා හෝ වෙනත් හේතු මත අපේ අකමැති රූප ශබ්ද ආදී අපේ ඇස් කන් ආසා දින්දිර ළඟට එනවා. අන්නේකට එනකොට සිහියෙන් ඉඳමින් ඒ බාහිර දුක් ටික නොයන විදියට අභ්‍යන්තරයේ පැත්තේ සේෆ්ටි එක දාගන්න එක තමයි දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය පින්නතුනේ ඉතාම ලස්සන එකක්. බාහිරෙන් සැප විඳින එක විතරක් නෙමෙයි. බාහිරින් දුක් කාරණයක් එනකොට ඒ දුක් කාරණේ අනිත් පැත්තට හිතලා ඒක සැපක් විදිහට බලන එක. පින්නතුනේ මෙන්න මේක තවත් පියවරක්. දැන් බුදුදහම එක විදියට සතුට ලැබෙන දේෙන් සතුට වෙන එක, ඊළඟ එකට දුක් වෙන කාරෙන් දුක් නොවෙන එක, ඊළඟ පියවර දුක් විඳින තියෙන එකෙන් සැප විඳින එක, අනිත් පැත්තෙන් පින්නතුනේ අවසාන පියවර සැප දුක දෙකම තියෙද්දී උපේක්ෂා සාගත වෙන්නේ. පින්නතුනේ ඔබ මෙන්න මේ අධ්‍යයකින් ටික ලබන්න කැමති නම් ඒ තරම් දුරට ඈතට යන්න. ඔබ කැමති සැපයි දුකයි දෙකම තිබි දුක් විඳිනා නම් දැන් සාමාන්‍ය විදිහට මෙන්නමකුත් කරන්න ඕනේ. බලහන්න ඕනත් නෑ. ඔබ තවත් පියවරක් ඉදිරියට යන්න කැමති නම් දැනට ලැබිච්ච සැප ටිකෙන් සතුටු වෙන්න. එහෙනම් තව ටිකක් ඉගෙනගෙන වර්තමානයේ තුල ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්න බලන්න මයින්ඩ්ෆුල්නස් එකත් එක්ක. ඔබ කැමති නම් දුක් වෙනෙන තියෙන කාරණයේදී දුක් නොවි ඉන්න. එහෙනම් අනිත්‍යතාවයෙන් බලන්න. ඔබ කැමති නම් දුක් වෙනෙන තියෙන කාරණයේදී සැප විඳින්න. එහෙනම් තවදුරටත් අනිත්‍යතාවය වඩන්න. ඔබ කැමති සැපයි දුකයි දෙකම දුරු කළා උපේක්ෂාවෙන් ඉන්නනම් අනාත්මතාවය වඩන්න. පින්නතුනි මේ පියවර ඔක්කොම යන පුළුවන් පැහැදිලි ගමන් මගක් ධර්මය තුල තියෙනවා. ඒ නිසා පින්නතුනි අද වෙන වෙසක් දිනේ අපි ඉගෙන ගන්න මෙන්න මේ ටික. මේ ටික ඉතාම අනුපීඩයෙන් ටිකෙන් ටික අපි පියවරෙන් පියවර විස්තර කරනවා. මම හිතන්නේ මෙතනින් ඔබ හැම දිනෙකම බුද්ධිමත්, හැම දිනෙකම වාසනාවන්තයි. ඔබට ටිකෙන් ටික මේ පියවර ටික තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම මේ පියවර ඉදිරියට යනකොට තියෙන රිසල්ට් එක ගැනත් පැහැදිලි උපමා වලින් ධර්මයේ සූත්‍රවල විස්තර වෙනවා. පින්නතුනි ලෝකයේ මිනිස්සු සැප විඳින බොහෝ දේවල් කරනවා. හැබැයි ලක්ෂණය තමයි ඒ සැප විඳින කියලා මහා වේගවත් ගමනක යන ලෝකයේ පින්නතුනි අය දිනෙන් දින සතුට වැඩි වෙන්න කියලා නොඑක් දේවල් කරනවා. හැබැයි අවාසනාවක මහත් පින්නතුනි මේ සැප විඳින්න කියලා කරන දේවල් වලින් මන්තිමට මොකද වෙන්නේ? දුකයි එන්නේ. ඒ වගේම ටිකෙන් ටික අපි සැපේ අඩු වෙන පැත්තට යන්නේ. අපි කැමති වුණත් නොවුණත් අපි දැනගෙන හිටියත් නැති වුණත් යථාර්ථය මේක. දැන් පොඩි කාලේ නම් බලන්න පින්නතුනි අපි කුඩාම කාර්යයේ හරිය සතුටෙන් හිටියේනේ ඉස්කෝලේ යන කලින්. ඊට පස්සේ අම්මලා තාත්තලා කිව්වොම ඉඳලා බෑ මේ ඔය ඉස්කෝලේ ගියොත් තමයි සතුට වෙන්න පුළුවන්. ලොකු බෑග් එකකුත් කරේ බැඳා ඉස්කෝලේ යවුවා සතුට විඳින්නේ කියලා. පින්නතුනි ඔහොම ආපු ගමන් මගේ දැන් මේ ලෝක ගෝලෙන් භාගයක් අනිත් පැත්තට ආවනේ සතුට විඳින්නනේ. බලන්න පින්නතුනි මේ ආපු ගමනේදී හොඳට කල්පනා කරලා බලන්න ඒ පොඩි කාලෙත් එක සසඳලා එන්න එන්නම සතුට වැඩි වුණාද අඩු වුණාද කියලා. පින්නතුනි මේ ආපු ගමන් මගේදී අපි නිතරම විශ්වාසයේ තිබ්බ බාහිර දේවල් ගැන බාහිර පුද්ගලෝ ගැන, අධ්‍යාපනය ගැන, රැකිරක්ෂා ගැන, නැත්නම් අඩු ගානේ අපේ ශරීරය ගැන. අපේ ශරීරයත් ලස්සන කාලේ අපි හුඟා කීටි මේ ලස්සන එනෙන්නම වැඩි වෙනවා කියලානේ. වැඩි වුණා තමයි කාලයක් පොඩි කාලේ ඉඳලා අවුරුදු 25 30 වැඩි වුණා. ඊට පස්සේ අනිත් පැත්තට ටිකෙන් ටික දැන් යනවා. පින්නතුනි අපේ තේකේකට ළඟම හිටිය අපේ ඥාතීන් ටිකෙන් ටික වියපත් වුණා, ටිකෙන් ටික අපෙන් ඈත් වුණා. ටිකෙන් ටික ජීවිතවලින් සමුගත්තා. අද කියලා අපට යංගිත දෙයක් තියෙනවා නම් භෞතික වශයෙන් ඒ හැම දෙයකම ස්වභාවය මේකමයි. තමන්ගේ දරුවා තමන් එක්ක අදින්න පුළුවන් තව කාලයක දිහා වෙන ගෙදරක වෙනත් කෙනෙකුට අයිති. තමන්ගේ ලස්සන ශරීරය තව වෘද්ධහයකින් බලනකොට මේ ලස්සන හුඟක් වෙනස් වෙනවා. පින්නතුනි මේ හැම දෙයකම ස්වභාවය මේක. අන්න එවැනි ලෝකයකට තමයි බුදුහාඳුර ධර්මයේ දේශනා කරේ. බුදුහාඳුර සඳහන් කරනවා ලෝකයේ මිනිස්සු මහලු වීමෙන් නිදහස් වෙන්න, නැත්තම් ජරාවෙන් බේරෙන්න කියලා හිතාගෙන, මහලු භාවයෙන් මිදෙන්න කියලා හිතාගෙන මොකද කරන්නේ? මහලු වෙන දේවල්ම ළඟා කරගන්නවා කියලා. ලෙඩ වීමෙන් නිදහස් වෙන්න කියලා ලෙඩ වෙන දේවල්ම ළඟා කරගන්නවා කියලා. මරණයෙන් නිදහස් වෙන්න කියලා මරණයට පත් වෙන දේවල්ම ළඟා කරගන්නවා කියලා. මේක තමයි යථාර්ථය. මේකෙන් කියන්නේ තමන්ගේ යුතුකම් ටික කරන්න එපා කියලා. තමන්ගේ දරුවන්ගේ, ස්වාමිභාරයාමන්ගේ, දෙමව්පියන් යුතුකම් හොඳට කරන්න. කරන ගමන් තමන් නුවණැති වෙන්නට ඕන. හැබැයි ලෙසම තමන්ගේ සතුට වැඩි වෙන ක්‍රමය මොකද්ද කියලා තේරුම. එතෙන්ද පින්නතුනි තමන්ගේ සතුට වැඩි වෙනවා, අඩු වෙනවාද කියලා කොහොමද බලන්නේ තමන්? මූලික පියවර තමයි පින්නතුනි තමන්ගේ හිතේ තියෙන ලෝභය සහ ద్వේෂය එන්නෙන්නම අඩු වෙන්න ඕන. සාමාන්‍ය විදිහට ලෝකේ බලන විදිහට මේ කියන අනිත් ආගමික සාස්ෘවත් එක බලනකොට. හැබැයි පින්නතුනි ඊළඟ පියවර තමයි තමන්ට ඇත්තටම සතුට වැඩි වෙනවාද කියලා තමන් බලන්නේ කොහොමද? දැන් මේ කියන හැම වචනයක්ම පින්නතුනි ඉතාම වැදගත්. උපරිම මතකෙන් තියාගන්න උත්සාහ කරන්නේ. මූලික පියවරේ හැටියට අපේ සතුට වැඩි වෙනවාද කියලා බලන ක්‍රමය මොකද්ද? අපේ හිතේ තියෙන අනිත්‍යත්‍ය එක තියෙන අමනාපකම් දිනෙන් දින අඩු වෙන්නට ඕන. ඒ වගේම අපේ යමකට තියෙන දැඩි ආශාව එන්නෙම අඩු වෙන්නට ඕන. ඒක තමයි එක ක්‍රමයකින් තමන්ගේ සතුට වැඩි වෙනවාද කියලා තමන් බලන ක්‍රමය. හැබැයි ගැඹුරට ගියාම බුදුදහමට අනුව ගත්තොත් නිවැරදි ලෙසම කෙනෙක්ගේ සතුට වැඩි වෙනවාද කියලා බලන ක්‍රමය මොකද්ද? එන්නෙම තමන්ගේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන අඩු වෙන්න ඕන. ඕනෑම දෙයක් කළා, රැකියාවක් කළා, උපාධියක් ලබාගෙන දරුව විශ්වවිද්‍යාලයට යවලා, පන්සලට ඇවිල්ලා, කඩන පින්කමක් කළා, සිල් සමාදන් වෙලා, මේ මොකක් කළත් පිනතුන ඔබ බලන්න ඒක කළා ඉවරුනාට පස්සේ ඔබේ මේ තුන අඩු වුණාද වැඩි වුණාද කියලා? දරුව විශ්වවිද්‍යාලයට යවලා මාන්නේ අඩු වුණාද වැඩි වුණාද? තමම බලන්න කියන්න ඕනේ. තමම් පින්කම කළේ වුණාට පස්සේ මම්මයි කළේ ඈ කියලා සක්කාය දිට්ඨිය වැඩි වුණාද අඩු වුණාද කියලා බලන්න. පින්කමෙන් පස්සේ මං ගැන හුඟක් වර්ණනා කළා හාමුදුරුවෝ. කට්ටියත් හොඳ කිව්ව මන් දීපු දාණයට. ඔන්න දැන් තෘෂ්ණාව වැඩි වුණාද අඩු වුණාද කියලා තමම් බලන්න. තේනතන ඉතාම සියුම් විදියට දැන් මේකෙන් කියන්නේ ඔබ පින්කමක් කරාට පස්සේ ආනිසංස නැති වෙනවා කියලා. ඔබ දෙන දාණයට අනුව ඔබට ආනිසංස ලැබෙනවා සංසාරෙදී. භවෝග සම්පත් ලැබෙනවා. රූප සම්පත්තිය ලැබෙනවා, සුගතියක් ලැබෙනවා. හැබැයි ඒක ලැබීම විතරක් නෙවෙයි සාර්ථකත්වය කියලා කියන්නේ. ඊට වඩා ගැඹුරට ගිය සාර්ථකත්වයක් දෙට්ටදම වේදෙන වශයෙන්ම, සාන්දෘෂ්ටික වශයෙන්ම තමන්ගේ ජීවිත තුළ ලැබෙනට ඕන. ඇතැමිට ලොකු කඩන පින්කමක් කළා. කළා ඉවරලා වාඩි වෙලා බලන්න. මගේ තෘෂ්ණාව වැඩි වුණාද අඩු වුණාද? මගේ සක්කාය දිට්ඨිය අඩු වුණාද වැඩි වුණාද? මගේ මාන්නය අඩු වුණාද වැඩි වුණාද කියලා බලන්න හිමිසරි. නමුත් වෙනතුනි බොහෝ අවස්ථාවලදී මොකද්ද වෙලා තියෙන්නේ? මේව වැඩි වෙනවා. ඒ නිසා තමයි අපට හුඟා පින්කම් කළත් අපේ මානසික සුවේ වැඩි වෙලා නැහැ පින්නතුනි. අපි හුඟා පින්කම් කළා කියලා අපි කියනවා. මම දඹදිව මෙච්චර වාර ගානක් ගියා. ඈ සිරිය පාදේ මෙච්චර වාර ගානක් ගියා, මෙච්චර මං දාන දීලා තියෙනවා, ඒව කියන්න පුළුවන් Tamanට. නමුත් මානසික සුවේ තමන්ගේ වැඩි වෙලා නැහැ. ඒ වැඩි වෙලා නැති ඇයි? මෙන්න මේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න අඩු වෙලා නැහැ තමන්ගේ ළඟ. ඒ නිසා පින්නතුනේ අපේ බුද්ධිමත්කම කියලා කියන්නේ තමන් හාමුදුරු 10 දෙනෙකුට දානය දුන්නත් කමන්නේ, එක නමකට දුන්නත් කමන්නේ. දීව සංඛ්‍යාව නෙවෙයි වැදගත් වෙන්නේ, තමන් එකෙන් කොච්චර නම් තමන්ගේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන අඩු වුණාද කියන කාරණය. 19කට දාන දීලා කෙනෙක් ආඩම්බර වෙන්න පුළුවන්. සක්කාය දිට්ඨිය වැඩි කරගන්න පුළුවන්. එයාට වඩා එක නමකට දාන දීලා තෘෂ්ණාව අඩු කරගත්තු, මාන්නය අඩු කරගත්තු, තමන්ගේ සක්කාය දිට්ඨිය අඩු කරගත්තු කෙනා වටිනවා. ඒ නිසා අපි මෙතන මේ කාරණයක් දැනගන්න. ඊට පස්සේ අපි බුදුහාමුදුර දේශනා කරපු ස්වර්ග මාර්ගයත් මෝක්ෂ මාර්ගයත් දෙක ටිකෙන් ටික අපි කරුණු පැහැදිලි කරනවා. පින්නතුනි ස්වර්ග මාර්ගය කියන්නේ මොකද්ද? කම්මස්සකට සම්මාදිටිය ඉඳලා කර්මඵල අදහන නොවන යුක්තව සැප විපාක ගෙන දෙන හොඳ කර්ම කිරීම. සම්මාදිටියේ මුල් පියවර තමයි කර්මයේ පිනවල විශ්වාසය. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපේ ජීවිතයේ සාර්ථකත්වය කොච්චර ලැබෙනවාද කියන එක තීරණය වන්නේ සම්මාදිට්ඨිය නිවැරදි දැක්ම ලැබුණු ප්‍රමාණයට. සම්මාදිට්ඨිය ලැබෙන නම් අපි මොකද කරන්න ඕන? සම්මාදිට්ඨිය ලැබෙන නම් මොකද කරන්න ඕන? ඔව්, සම්මාදිට්ඨිය ලැබෙන මූලික පියවර තමයි සද්ධර්ම ශ්‍රවණය. ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ඒ අහන ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න ඕන. ඒක තමයි සම්මාදිටියේ පළවෙනි පියවර. ධර්මයේ අහපු ප්‍රමාණයට තමන්ට ලැබෙනවා මේ තමන්ට සැපෝ දුක් ටිකක් ලැබිලා තියෙනවා නම් මේකේ ප්‍රධානතම හේතුව කර්මය නේද කියන එක තමන්ට වැටහෙනවා. ඒ වගේම තමන් දන්නවා තමන්ගේ හිත අපිරිසිදුව තමන්ගේ කයින් වචනෙන් සිතින් යමක් කළොතින් තමන්ට ඒකෙන් දුක් විපාක ලැබෙනවා. තමන්ගේ හිත පිරිසිදුව තමන්ගේ කයින් වචනෙන් සිතින් යමක් කළොතින් තමන්ට සැප ලැබෙනවා කියන කාරණය. මෙන්න මේක ලැබෙච්ච ප්‍රමාණයට පින්නතුනේ මේක නම මොකද කරන්නේ? මේක නා තමන්ගේ හිත ගැන හොවා සැලකිල්ලෙන් ඉන්නේ. මොකද තමන් දන්නවා හිත පිරිසිදුනොතින් තමන්ට මොකද වෙන්නේ? සැපද දුකයිද? සමාන දුක. හිත ලෝභ දේශ මොහෙන් අපිරිසිදුනොතින් තමන්ට දුක් ටික එන්නේ. කොයිතරම් ඇඳුම් ලස්සනට ඇඳලා හිටියත් කොයිතරම් වාහනය වටිනවද තමන්ට සතුටක් නැහැ. සමාන දුක. ඒ වගේම ඒක තේරිගත්තු ප්‍රමාණයට ඒක නා සබ්බ පාපසකරණම් කියපු විදිහට හැකිතාක් අකුසල සිත ඉවර වලින් හිත යමුදව ගන්නවා. දෙවනි පියවර තමයි එයා දන්නවා හිත ලස්සනට තියාගෙන හිත අලංකාර කරගෙන දාන සීල භාවනා කරෝතින් එයාට සැප ලැබෙනවා. හිතට අලංකාරයක් කියනවා. චිත්ත අලංකාරං චිත්ත පරික්කාරං කියලා කියනවා. නිතරම පින්නත නියමක් අනිත් කෙනෙකුට දෙන්න අපේක්ෂාවෙන් ඉන්න, උදව්වක් කරන්න බලාගෙන ඉන්න, වෙනත් දරුවෙකුට සලකන්න බලාගෙන ඉන්න, ඔබේ දරුවට කැමරට එක දීලා උගන්වනවා වගේම තවත් දරුවෙකුටත් උදව් කරන්න නිතර බලාගෙන ඉන්න. ඒක තමයි පින්නත දරුවට තියෙන හොඳම බෝධි පූජාව. ඔබේ දරුවගේ දිනව බලාපොරොත්තු වෙනවා නම් තවත් දරුවෙකුට උදව් කරන්න. ඒක තමයි ලොකු ආශිර්වාදය. පින්නතුනේ මේ වගේ දේවල් නිතර කරන්න අපේ හිත හුවා ප්‍රසන්න වෙනවා. අපිට මේ කරපු දේවල් තමයි වැඩිපුර මතක් වෙන්නේ. තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා නම් කොහේ හරි පුළුවන් උපරිමයෙන් තමන් උදව් කරන්න එයට. එයා මේ ගිහිලා නම් දිනපතාම පින්කම් කළ පින් අනුමෝදන් කරන්න. වැඩිහිටි කෙනෙක් ඉන්නවා නම් පුළුවන් තරම් උපස්ථානයක් කරන්න බලන්න මාසිකව දවස්සක් හරි. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ මංගල සූත්‍රේන කාරණා තියෙනවා. දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ මෙන්න මේ මංගල සූත්‍රේන කාරණා පින්නතුනි පුළුවන් තරම් කරන්න ජීවිතේ. ඒ කාරණා ටික පුළුවන් නම් පිළිවෙලට ලියාගෙන හැමදාම බලන්න හරි දාන මං අද මෙන් කීයක් කළාද කියලා. නිකන් කොටු ගහලා ඒ ඔක්කොම ටික එළියට දිනවලට පුළුවන් නම් වෙන් කරලා තියාගෙන මං අද දානය දුන්න කාට හරි ඈ අඩුවානේ සතෙකුට හරි මං කැම ටිකක් දැම්මා. මං ඥාතින් කෙනෙකුට සැලකුවා. වැඩිහිටියෙකුට වැන්දා. ඒ වගේ කුමන හෝ කාරණයක ඒ ගාන පුළුවන් තරම් වැඩි කරගන්න බලන්න. පින්නතුනි මේවා තමයි නියම බ්ලෙසින්ස් කියලා කියන්නේ. සුප්‍රීම් බ්ලෙසින්ස් මංගල සූත්‍රයේ කාරණා. මේව කරන්න කරන්න පින්නතුනි තමන්ගේ හිතේ සතුට වැඩි වෙනවා, තමන්ගේ කුසලයේ වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි. තමන්ට අතීත කර්ම ශක්තියින් විදියට අකුසල විපාක එන තියෙනවා නම් මොකද වෙන්නේ? ඒවා හුවා කෑත් වෙනවා. ඈත්තේ කුසල් පැත්තට ඉස්සරහට එනවා. හරියට දැන් බලන්න රාත්‍රී කාලේ අහසේ තාරකා තියෙනවා. දවල් කාලේ අහසේ තාරකා තියෙනවා. ඔව් දවල් කාලේ අහසේ තාරකා තියෙමුනට තාරකා පේනවද? පේන්නේ නැහැ ඉර තියෙන නිසා. අන්න ඒ වගේ තමයි අපේ අකුසල් විපාක එන්න තියෙනවා. තිබ්බට සූර්යාලෝකේ නැමැති බලවත් කුසල දහම් නිතර ආලෝකයෙන් තියාගත්තොත් අර අකුසල කර්ම තියෙනවා යටපත් වෙනවා. ගිහිලගිලා අන්තිමට ඒව අකුසල කර්ම බවටම පත් කරගන්න පුළුවන්. එනිසා හැකිතාක් දුරට තමන්ගේ කුසලයේ දිනවන දේවල් දින පතාම කරන්න බලන්න. පන්සලට ගියත් අතුපතු ගන්න පුළුවන් නම් කරන්න, සුද්ධ පවිත්‍ර කරන්න පුළුවන් නම් කරන්න. දානයක් නෙලාදී පොඩි දෙයක් හරි වෙනත් කෙනෙකුට අරගෙන ගිහලා පූජා කරන්න බලන්න. ඒ හැම දෙයකින්ම තමන්ගේ කුසලයේ ශක්තිමත් වෙනවා. දැන් ගෙදරකදී කොස්සෙන් අතු ගන්නවා වගේ නෙමෙයි මෙතෙන්ද කොස්සෙන් අතු ගන්න එක. පන්සලකදී කොස්සෙන් අතු ගන්නවා කියලා කියන්නේ ඒක බලවත් කුසලයක්. සාහේ පිළිසක් වෙන තැන, බුදුන් වඳින තැන එතන ලොකු අනිසංශයක් ලැබෙන දෙයක්. එනිසා අපි මේ වගේ අවස්ථා බොහෝ විට අපි දන්නේ නැති නිසා හිමි කරගෙන තියෙනවා. පින්නොතින් මේ දේවල් වලින් කුසලයේ ශක්තිමත් කරගන්න මෙන්න මේක තමයි සදහම්මගේ පළවෙනි පියවර. ඒ වගේම පින්නොතුනි මෙන්න මේ දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රිය අතුරින් අපි බොහෝ විට දන් දෙනවා පින්නොතුනි. විශේෂයෙන් ශ්‍රී ලාංකික බෞද්ධයන් විදිහට ඔබ හුඟක් දන් දෙන අය. නිතරම තමන්ගේ දෑතින් පරිත්‍යාගයන් කරන එක හොඳ දෙයක්. හැබැයි පින්නතුනි ඒත් එක්කම තමන්ගේ ළඟ තියෙනුනේ ඊළඟ ලක්ෂණය තමයි තමන් මානසික සුවයන් බලාපොරොත්තු වෙනවා නම් මොකද්ද? අනිත් අයට මෛත්‍රිය වඩන්න ඕන. නිතරම තමන්ගේ හිතේ අනිත් අයත් එක්ක තියෙන ගැටුම විරසක බව අඩු වෙනට ඕන. දැන් සමහරක් තන් දන් දෙනවා නමුත් නිතර ගැටෙනවා අනිත් ඇත්ත එක. එහෙම වුණත් පින්නොතිනේ මානසික සුවේ නැහැ. තමම තේරුම් ගන්න තමන්ගේ අඩුවක් මේක. පුළුවන් තරම් අනිත් ඇත්ත එක ගැටෙන ගැටි අඩු වෙන නම් හැකිතාක් මෛත්‍රිය වඩන්න. සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. කෙනෙක් දකින්නකොටම ඒ කෙනෙක්ගේ හොඳ ගුණයක් දකින්න හුරු වෙන්න. විශේෂයෙන්ම තමන්ට නිතර මුණ ගැහෙන අය අතුරින් නිතර දවසනේ වැඩිපුර වාර ගණක් මතක් වෙනා ඉන්නවනේ. ඒ වගේ 5 දෙනෙක් වෙන්න පුළුවන්, 10 දෙනෙක් වෙන්න පුළුවන්, 20 දෙනෙක් වෙන්න පුළුවන්. නිතරම තමන්ට දවසට වැඩිපුර වාර ගණක් මතක් වෙන අයගෙන් පිරිසක් තෝරගෙන ඊයගේ එක හොඳ ගුණයක් හරි හොඳට මතක් කරගන්න. ඒකේ නා මතක් වෙනකොට මේ ගුණයත් එක්ක ඒකට සම්බන්ධ කරලා බලන්න. ආයක තමයි. ඔය දැන් අම්ම වගේ නම් අපිට හුඟක් සිහි කරන්න පුළුවන් නේ අම්මගේ ගුණ හුඟක් මතක් වෙනවා. නමුත් අපිට ඒ වගේම අනිත් පැත්තත් වෙනවා. තමන්ට හුඟක් කරදර කරපු කෙනෙක් වුණොත් එයාත් මතක් වෙනවා අපිට හුඟන්නේ. තමන්ට හුඟක් ඊර්ෂ්‍යා කරපු කෙනෙක් කියනවා නම් එයා තමයි වැඩිපුර මතක් වෙන්නේ තැමිට අපිට. අන්න එතනින්දී අපේ හිතේ දුකක් නොනෙන විදියට තමන් නිතර හිත ආරක්ෂා කරගන්නවා. අන්න ඒක තියෙන ප්‍රධානම දෙයක්. හැම කෙනෙක්ගෙම තමන් ඇසුරු කරන ප්‍රධාන අයගේ හැම කෙනෙක්ගෙම ගුණයක් මුඛාකාරි හොඳවට මතක තියාගන්න යා කරපො. එහෙම ගුණයක් නැtei කියලා හිතෙනවා නම් අඩු ගානේ අනේ යා හොඳට ඇඳලා නේ ඉන්නේ කියලා ඒ ඇඳපු දේ ගැන මතක් කරගන්න. එහෙමත් බැරි නම් යාගේ දරුවෙක් හොඳට ඉගෙනගෙන ඉන්නවා නම් අනේ මේ දරුවට උගන්වන්න යා හුඟා මහන්සි නැතිනේ උගන්වන්න. ඒ ගැන හරි හිතලා සතුටු වෙන්න. එහෙමත් බැරි නම් අඩු ගානේ යා මනුස්ස ලෝකේට ආයේ ගියාත්නේ හුඟා පින් කරපු කෙනෙක්නේ. නැත්තම් මනුස්ස ලෝකෙට එන්න බෑනේ යාගේ. මේ ආත්ම භාවයේ අඩුපාඩු තිබුණා. එයා ගිය ආත්මෙම වාත්තිංකම් කරපු කෙනෙක් කියලා එහෙම හරි හිතන්න. එහෙමත් බැරි නම් හිතන්න අනේ මේ ආත්ම භාවයේ මට එයා කරදර කරාට ගිය ආත්ම මගේ අම්ම වෙල හිටිය වෙන්න පුළුවන්. මගේ තාත් වෙල හිටිය වෙන්න පුළුවන්. මගේ දරුවෙක් වෙන්න පුළුවන්. ඇත්තන පින්නතුනේ ඒක තමයි යථාර්ථය. එහෙම හිතලා හරි තමන්ගේ අභ්‍යන්තරයේට මානසික පීඩාවක් ඇති නොවන විදියට තමන් හිත ආරක්ෂා කරගන්න. එහෙම ගිහිල්ලා පින්නතුනේ අවසානයට යනකොට කොහොමද යම් කිසි කෙනෙක් දකිනකොටම තමන්ගේම දරුවා දෙස බලන විදියෙන් එයා දෙස බලනවා. පින්නතුනේ මෙන්න මේ හැකියාව හැකිතාක් දුරට වැඩි කරගන්න. බුදුහාමුදුරේ කැ දේශනා කළේ යන්තං සන්තං පදං අභි සමෙච්ච යම් කිසි සාන්ත පදයක් කැමතිනම් කිසියම් කෙනෙක් මානසික සුවයක් අපේක්ෂා කරනවා නම් ඒ අපේක්ෂා කරන කෙනාගේ ජීවිතයේ පළවෙනි පියවර වෙන්න ඕනේ මොකද්ද? සබ්බේ සත්තා භවන්ත සුභිතාත්තා සියලු සත්ත්වෝ සුවපත් වේවා කියන හැටි තා හිතන දිනතු. හැටි තා කයතර සෙප්පදන්න. ඔබේ දරුවගේ සාර්ථකත්වය ඔබට ඉන්න එකම දරුවාගේ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන විදිහට අනිත් හැම දෙනාගේම සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන්න. මෛත්‍රිය වඩන්න. හොඳට මෛත්‍රිය වඩන කෙනා මෛත්‍රිය නවතින්නේ නැහැ. එයාගේ ළඟ කරුණාවක් තියෙන දුකෙදි පිහිට වෙනවා. එයාගේ ළඟ මුදිතා ගුණයක් තියෙනවා. වෙනත් කෙනෙක් දින වෙනකොට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ, සතුට වෙනවා. එයාගේ උපේක්ෂාවක් තියෙනවා, මධ්‍යස්ථ භාවයක් තියෙනවා. පින්තුනි ඔබ මිනිස්සෙක් වගේ ඉඳගෙන මිනිස් ශරීරයක් දරාගෙන ඔබ කැමතිද බ්‍රහ්මයෙක් වගේ ඉන්න? මනුස්ස ශරීරයක් දරාගෙන පිනතුනේ බ්‍රහ්මෙක් වගේ අපි ඉන්නවනะ. මේ සතර බ්‍රහ්ම විහරණ වැඩුවත් කෙනෙක්. බ්‍රහ්ම විහරණ කියන්නේ මොකද්ද? බ්‍රහ්මය ජීවත් වෙන විදිය. බ්‍රහ්මයේ ජීවත් වෙන මේ හතරෙන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියලා. එනිසා බුදුහාඳුර දේශනා කරනවා මනුස්ස ශරීරයක් දරාගෙන බ්‍රහ්මයේ වගේ ජීවත් වෙන විදිය. පින්නතුනේ බුදුහාඳුර මේ ක්‍රමිය අපට දේශනා කරලා තියෙනවා. අපි කොච්චර වාසනාවන්තද? අපි මේ තරම් වටිනා දර්ශනයක් තියාගෙන තමයි පින්නතුනේ අපි දුක් විඳින්නේ. අපි වෙනුවෙන් බුදුහාඳුර ඇස්තිස් මස්ලේ දන් දීලා පින්නතුනේ උපරිම දුක් විඳලා තියෙන්නේ. ආයි අපට දුක් විඳින දෙයක් නෑ. අපට මේ දර්ශනය තේරුම් කරලා දෙන්න පින්නතුනේ බුදුහාඳුර උපරිම කැපවීම කළා තියෙන නිසා අපි උන්වහන්සේට කරන කැපවීම තමයි, උන්වහන්සේට කරන කෘතෝපකාරය තමයි පින්නතුනි. මෙන්න මේ දර්ශනය හැකිතා තේරුම් අරගෙන අපේ ජීවිතවලින් අපි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න ඕන. එනිසා ඒකේ ආරම්භක පියවරක් තමයි පින්නතුනි මෛත්‍රිය වැඩිම. එනිසා අපි ටික වේලාවක් මෛත්‍රී භාවනාව පුරුදු කරමු මේ වෙලාවේදී. ඒ සඳහා පින්නතුන් සෝදානම් වන්න. පින්නතුනි අද මේ වෙලාවේදී අපි සාකච්ඡා කරේ බුදුහාඳුරගේ බුද්ධ චරිතය අපි ටික වෙලාවක් සාකච්ඡා කළා. ඊට පස්සේ ශාසන ඉතිහාසය අපි සාකච්ඡා කළා. ඊළඟට අපි බුද්ධ ධර්මය සාකච්ඡා කළා. බුද්ධ ධර්මයේ ස්වර්ග මාර්ගය හා මොක්ෂ මාර්ගය කියන කරුණු දෙකක් ගැන අපි සාකච්ඡා කරමින් සිටියේ. එහි දී පින්නතුනි සම්මා දිට්ඨිය ඵලය ප්‍රධාන කාරණයක්. සම්මා දිට්ඨිය ලැබෙන නම් සද්ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ඊහාන ධර්මයේ නොනින් මෙනෙහි කරන්නට ඕන. ඒ අවබෝධයත් එක්කම කෙනෙකු කම්මස්සගත සම්මා දිට්ඨිය ඇති කරගෙන කර්මය පිළිබඳ විශ්වාසය ඇති කරගෙන හැකියතාකියා අකුසලෙන් දුර වෙන උත්සාහ කරනවා. ඊළාට යා කුසල සූප සම්මදා කියපු විදිහට යා කුසල් දිනු කරන්න දාන සීල භාවනා දිනු කරනවා. ඒ අතරෙදී සචිත්ත පරියෝධකණන් කියපු විදිහට තමන්ගේ හිත හැකිතාක් දුරට ලෝභ දේශ වලින් නැත්නම් තෘෂ්ණා දෘෂ්ටිමාන වලින් යා හිත නිදහස් කරගන්නවා. අන්නේ ගමන් මගෙදී පින්නතුනේ ප්‍රධානතම කාරණයක් තමයි මෛත්‍රිය වැඩි වීම. තමන්ට තමන්ගේ දිනුව ප්‍රාර්ථනා කරන වගේම තමන් වටා සිටින තමන්ගේ ඥාති මිත්‍රාදීන් හිතවතුන් විතරක් නෙවෙයි ලෝවැසි හැම දෙනා කෙරෙහිම අපි මෙත් සිතින් සෙත් පැතීම මෛත්‍රී භානාවේ ලක්ෂණය. දෙම්පින්න තුනේ අපි ඒ නිසා ටික වේලාවක් දැන් මෛත්‍රී වඩමු. මුලින් තමන්ට මෛත්‍රී වඩලා අනතුරුව තමන් වටා සිටින හැම දෙනාටම අපි මෙත් සිතින් සෙත් පතමු. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. පින්නතුනි මා කියන දේ සිහිපත් කරමින් හිටියම් ප්‍රමාණවත් වචනෙන් කියන්න ඕනේ නැහැ. තමන් මං කියන විදිහට හිතන්න. මම නිදුක් වෙම්වා. නිරෝගී වෙම්වා. සුවපත් වෙම්වා. ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා. නිරෝගී වෙම්වා. සුවපත් වෙම්වා. ශාන්ත සුවයට පත් වෙම්වා. මාමෙන්ම මෙම විහාරයේ සිටින සියලු දෙනාද සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මෙම නගරයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මෙම කවුන්ටියේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මෙම ජනපදයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මෙම රටේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මෙම මහා ද්වීපයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මෙම පෘථුවියේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මෙම සෞරග්‍රහ මණ්ඩලයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මෙම ගැලක්සියේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මෙම විශ්වයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා තුන්ලෝ වැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ලෝ වැසි සියලු සත්වයෝ එකම දරු පෙළක්සේ දකිමින් ඒ හැමතෙම මා මෙත් සිතින් සෙත් පතනවා. මගේ එකම දරුවාට දක්වන සෙනෙහසින් මා හැම දෙනා වෙතම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයෙන් මා කටයුතු කරනවා. ඒ හැම දෙනාම සුවපත් වේවා යන හැඟීමෙන් නිරතුරුව මෙත් සිතින් සෙත් පතනවා. සම්මේ සත්තා භවන්තු සුඛේ තත්තා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාදු සාදු සාදු හොඳයි පින්නතුනි අපි දැන් මේ ටික වේලාවක් මෙත් වැඩුවා. ඉතින් පින්නතුන්ට දිනපතාම දිනකට අඩුම ගානේ විනාඩි 5ක් හරි මෛත්‍රී භාවනා වඩන්න පුළුවන්. ජීවිතයේ ඇත්තටම මානසික පීඩා දුරු කරගන්න කැමති නම් ජීවිතයේ ඇත්තටම සතුට වැඩි කරගන්න කැමති නම් දිනපතාම පින්නතුනි තත්පරෙන් තත්පරේ හරි මෛත්‍රී භාවනා වඩන්න පුරුදු කරන්න. ඒ වඩන වේලාව කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. ඉතින් අනිත් වැඩක් කරන අතරේදී අපට මුලදී වාඩි වෙලා කරන්න පුළුවන්. පසුව පින්නතුනි සමන් කරන හැම වැඩක් එක්කම එකට කරන්න පුළුවන් තමන්ට. ඇවිදිනකොට, ව්‍යායාම කරනකොට, කඩේට යනකොට, වාහනේ පදවනකොට, දරුවෝ ටික ඉස්කෝලේ එක්ක යනකොට හැම වෙලාවෙදිම පින්නතුනි අපට මෛත්‍රී වඩන්න පුළුවන්. විශේෂයෙන් තමන් අනිත්‍යයත් එක්ක කටයුතු කරද්දී තමන් වටාව ඉන්න හැම දෙනාටම මෛත්‍රී පතුරවමින් ඒ වැඩේ කරන්න. හැම දෙනාම සුවපත් වේවා කියන හැඟීමෙන් නිතරම කරන්න ඒ වැඩේ. කරන පිනුතුනි අපේ ජීවිතේටම දැනෙනවා ඒක. ඒ විතරක් නෙවෙයි තමන්ගේ වචන හුඟා පාලනය වෙනවා. අනවශ්‍ය වචන කතා කිරීම හුඟා කඩු වෙනවා. අපේ හිත දිනු වෙන පිනුතුනි හිතේ මානසික සුවේ වැඩි වෙන්න තමන්ටම ඒක ලක්ෂණයක් තමයි බලා ගන්න. තමන්ගේ කතාව හුඟා පාලනය වෙනවා. තමන් කතා කරන වචන හුඟා කඩු වෙනවා. තමන් නිහඬ වෙන්න වෙලාවේදී එන්නම සතුට වැඩි වෙනවා තමන්ට. ඒකෙන් කියන්නේ කතා නොකරම ඉන්නවා කියලා. අදාළ දෙයට කතා කරනවා. කතා කළත් තමන් නිතර මෛත්‍රිය සාගතව සිහියෙන් තමයි මේ වචන කතා කරන්නේ. ඒ නිසා පින්නතින අපේ ජීවිතේ ලැබුණු වටිනාම දේ තමයි අපේ හිත. අපේ ජීවිතයේ ප්‍රධාන ඉලක්කය තමයි සතුට. ඒ නිසා දිනෙන් දින පින්නතින අපි සතුට වැඩි කර ගන්නට ඕන. අපි ඇත්තටම අපට ආදරේ නම් අපි රැකී රක්ෂා කරාට විතරක් අපි අපට ආදරේ කළා වෙන්නේ නැහැ. අපිට කියලා ලොකු ගයක් හදාගත්තට විතරක් අපි අපට ආදරේ කළා වෙන්නේ නැහැ. අපේ දරුවන්ට ඉගැන්වුවට විතරක් අපි අපට ආදරේ කළා වෙන්නේ නැහැ. අපි අඳින ඇඳුම ලස්සනට ඇඳලා විතරක් අපි අපට ආදරේ කළා වෙන්නේ නැහැ. අපි ඇත්තටම අපට ආදරේ නම් අපේ හිතට අපි හුවා සලකන්නට ඕන. හිතට සලකන්නේ කොහොමද? හිතට ආහාර දෙන්නට ඕන. පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය, ප්‍රඥාව කියන මේ ආහාර පුළුවන් තරම් හිතට දෙන්නට ඕන. ඒ වගේම පින්නතුනේ හිතට ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් ඇති නොවන විදියට, ඒ දේවල් වලින් හිත අපිරිසිදු නොවන විදියට හිත නිතරම පිරිසිදුවට ලස්සනට තියාගන්නට ඕන. හොඳ මලක් ගැන තමන් ඉතාම කැමති පාටක කැමැතිම සුවඳකින් මලක් හොඳට මතක් කරගන්න. ඒක මතක් කරගෙන ඒක තමන්ගේ හිතේ තියෙනවා කියලා හිතන්න. එතකොට අන්නේ හිතේ තියෙන ලස්සන මල ගැන ඔබ හුඟා සැලකිලිමින් ඉන්න. ඔබට කේන්ති යනවා කියන්නේ මේ මලට හානියක් වෙනවා. ඔබට යමක් ගැන දැඩි රාගයක් ඇති වෙනවා කියන්නේ ඔබේ ලස්සන මලට හානියක් කරගන්නවා. ඒ වගේම ඔබ අතීත අරමුණක් ගැන හිතේට අවිද්‍යාවෙන් ඒ අරමුණේ බැසගෙන ඉන්නවා නම් ඒකත් තමන්ගේ හිතේ මැලවීම ඇති වෙන හේතුවක්. අර හිතේ තියෙන ලස්සන මලට හානියක්. ඒ නිසා හැකේ සාග දුරට ඒ මල වර්තමාන මොහොතේ තියාගෙන ඉන්න උත්සාහ කරන්න. ඒ මල නිතර පරිත්‍යාග සීලෙත් වෙනකොට වතුර දාන්න මලට. ඒ වගේම ඒ මල පරවෙන්න නොදී ඒ මලට මෛත්‍රී නැමැති පැන් නිතරම ඉහන්න. ඉහමින් හැම මොහොතේ මේ මලේ ලස්සන වැඩි කරගන්න බලන්න. ඒ මොහොත නිතරම ටිකෙන් ටික තව තවත් පිපෙන විකසිත වෙන මලක් කරගන්න බලන්න. හැමදාම මේ මලේ ලස්සන වැඩි කරගන්න. මේ මල පින්නතින පෙරහත් භාවයේ දක්වාම දිනු කරගන්නට ඕන. මේ මල උපරිමයට පිපීම තමයි රහත් භාවය කියලා කියන්නේ. ඒ නිසා මේ මල කවදාවත් මැලවෙන මලක් නෙවෙයි. ඒ මල දිනෙන් දිනම පිපෙන මලක් බවට පත් කරගන්න. ඒ මල පිපිලා ඉවර වෙන මලක් කරගන්න එපා. ඒ මල හැමදාම දිනෙන් දින පිපීම වැඩි වෙන මලක් බවට පත් කරගන්න. ඒකනේ එන්නම අපේ ජීවිතයේ සතුට වැඩි කරගන්නවා කියන එක. ඒ සඳහා පින්නතුන් හැකිතාක් ධර්මය අහන්නට, හැකිතාක් වැඩිහිටියට උපස්ථාන කරන්න, පූජනීයට උතුමන්ට සලකන්න, හැකිතාක් තමන්ගේ දෑතින් පරිත්‍යාගී සීලී වෙන්න, හැකිතාක් අනිත්‍යයට මෛත්‍රී වඩන්න, හැකිතාක් නිතර තමන් කරන වැඩ ගැන නිතර සිහියෙන් ඉන්න. ශාරීරිය තමන් පවත්වා ගන්නකොට තමන් ඉන්න ඉරියව්ව ගැන නිතර සිහියෙන් ඉන්න. ඒ වගේම තමන්ගේ හිත ගැන තමන් නිතර සිහියෙන් ඉන්න. දැන් මේ මොහොතේ හිතේ තියෙන කොයි වගේ අරමුණක්ද? යමක් ගැන දැඩි ආසාවක්ද? කෙනෙක් ගැන අමනාපයක්ද? බුදුහාඳුර කෙරෙහි ශ්‍රද්ධාවද? පරිත්‍යාගශීලීත්වයද සතිමත් බවද සමාධියද තමන් හිතේ මේ මොහොතේ දෙන සිතිවිල්ල ගැන තමන් වා සැලකිල්ලෙන් ඉඳෙමින් අකුසල චේතනා හිතර නොවන විදියටත් නිතර කුසල චේතනා වැඩි වෙන විදියටත් තමන් හිතරක ගන්න උත්සාහ කරන්න. ඉතින් එසේ කිරීමට තෙරුවන් සරණින් ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය දිගාසිරි සම්පත්සල සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. උදෑසන පටන් මේ මොහොත දක්වා සිල් සමාදන් වීමෙන් බුද්ධ පූජා ආදී පැවැත්වීමෙන් ස්වාමින් වහන්සේට උදෙසා දානේ පූජා කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් භාවනා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ උතුම් පින්කමනානි සංසයෙන් පිනතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී භාවයත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් පින්කමේ අනිසංසයෙන් අප නැමින් මිය ගිය අපට මෞදෙමාපියන් වෙච්ච ඥාතින් වෙච්ච සසර අපමණ ඥාතින් ඇති ඒ හැම දිනාටමත් මේ පින පුණ්‍ය අනුමෝදනා පිණිස හේතු වේවා. පින් කැමති දෙවියනොත් මේ පින් අනුමෝදන්ව සුවපත්ත්වවා කියලා අපි සාදෝ කියලා පින් අනුමෝදන් කරමු. සාදෝ සාදෝ සාදෝ. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්බයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තෙලෙන සත් බිය නැති වෙත්වා සොවින් තෙවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.